මේ සාල 2000 16 වසරේ 3 මාසේ 3 භාවනා වැඩසටහන පැමිණෙන පින්නතුන්ට වාහන අතර කිරීමේ ලොකු අපහසුතාවයක් තියෙනවා නේ. මම මෙතන පාර නතර කරන්නේ ලොරියක් එහෙම આવොත් වාහන ගන්න වෙනවා, අයින් කර ගන්න වෙනවා, ලොකු ලොරියකට යන්නත් බෑ. ඉතින් ඒ පුරක් පාඩුවෙන් කොටසක් පුරවන්න තමන්ගේ උපන්දිනේ දවසේ එන කෙනෙක්ගෙන් මේ කට්ටියගෙන් සහයෝගය නැතුව තනිවම අපේ පින්වත් තිලිනි දුවා අවබෝධයෙන් ඔයත්තන්ට උපදෙසුත් දෙනවනේ නේද? තරුණ දුවේ ඒ තමන්ගේ භාරකාර මාතාව, භාරකාර මාතාවගේ සහෝදරිය, පවුලේ මව්පියෝ සියලු දෙනා එකතු වෙලා ඒ පවුල පින්වතුන් උපන්දිනේ ප්‍රමු කරගෙන ඔන්න වාහන නතර කරන්න තැනක් අරගෙන දීලා තියෙනවා. පොඩියට නෙමෙයි මිලියන ගානකින් වේදමක් කරලා නේද? කාටවත් කරදරයක් කරන්න නැතුව. ඊට පස්සේ තව අපේ කැලගල්ල ප්‍රදේශයේ අපේ අම්ම කෙනෙකුත් වෙන කොටසක් අරන් දෙන්න දන්න දායකත්වය දාලා තියෙනවා මේ මෑණියන් වහන්සේ. එක තව අනෙක් පිරිස එකතු වුණොත් ඒ පන්සල ඉස්සරහයේ තියෙන ඉඩම් කැමැල්ල අරගෙන පින්නතුන්ටම වාහන නතර කරන්න අවස්ථාව සලසර දෙන්න කටයුතු කරනවා. ඉතින් ඒවා බොහොම මතකේ හැමදාම හොඳට පවතිනවා. දැන් ධර්මශාලාව හදලා දුන්නා, මේකේ හැමදාම ධර්ම අවබෝධය කරගන්නවා. ඒ වගේම අවශ්‍යතාවයක් තමයි එන පින්නතුන්ට රත ගාලක් තියෙන්න ඕන, නැත්නම් මේක අනාගතයේදී ලොකු ගැටලුවකටපත් වෙනවා. කවුරුත් තමගේ ගේ ඉස්සරහා වාහන අතර කරන්න දෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා එක මහත්ඵල මහානිසංස පින්කමක්. ඉතින් ඒ දායකත්වයේ දරලා ඒ කටයුතු කරපු දියණිය ඇතුළේ සියලු දෙනාට තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. සියලුම සත් බලාපොරොත්තු ප්‍රාර්ථනා යහපත් ආකාරයෙන් සිත් තුළ ඇති වෙලා ඒවා සාර්ථක කරගන්න තුරුණුවන්ගේ දෙවියන්ගේ මේ පුණ්‍යානිසංස බලය හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අද භාවනා වැඩසටහන වෙන වැඩසටහනක් වගේ ස්වරූපයකින් වැඩසටහනක් බලාපොරොත්තු වෙන්න එපා. මෙහි මමත් වෙන වෙන සටහන් කරනෝ වගේ සාමින් වහන්සේගේ කෙනෙක්ගේ ආකෘතියකට ක්‍රමවේදයකට මේක කරන්න සූදානමකුත් නැහැ. කරනවා නම් කරන්න බැරි කමකුත් නැහැ. නමුත් මේක වෙනම අවබෝධයෙන් අවබෝධය පිණිස දේශනා කරන දහමක්, දැනුමින් දැනුම පිණිස දේශනා කරන දහමක් නෙමෙයි. දැන් අපි හැමතැනම යනවා, අපි දැනුවත් වෙනවා මේ පාලි ගාථාවේ තේරුම මේක, මේ සූත්‍රයේ දේශනාව මේක, මේ සූත්‍රයේ මේ ස්වභාවය කියලා අපි තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන ඇවිල්ලා පස්සේ බලනකොට නිර්වාණය පිළිබඳව නිවන් මාර්ගට ගමන් කරන ලිපින ගොඩාක් දැනුවත් වෙලා තියෙනවා. හැබැයි නිවන් මාර්ග ගිහිල්ලා නැහැ. දැනුවත් වෙලා තියෙනවා, ගිහිල්ලා නැහැ. මෙහෙම කළාම මෙහෙම, මෙහෙම කළා මෙහෙම. හැමෝම කතා කරන්නේ ස්වාමීන් වහන්සේලා අලිය ගැන තමයි. අලියා කියන්නේ තථාගත ධර්මය නේද? අලිය කියන්නේ තථාගත ධර්මය. අලිය ගැන තමයි කතා කරන්නේ. ඇස් අරගෙන එක්කෙනෙක් අලිය ගැන කතා කිරීමයි, ඇස් පියාගෙන එක්කෙනෙක් අලිය ගැන කතා කිරීම අතර වෙනසක් තියෙනවා. ඉතින් ඇස් අරගෙන කතා කරන්නේ කවුද මේ අලිය ගැන? ඇස් පියාගෙන කතා කරන්නේ කවුද මේ අලිය ගැන කියලා ඔයතුගේ සමාජය තුළ දැනගන්න ඕනේ. මම ඇස් දෙක පියාගෙන කතා කරන ස්වාමීන් වහන්සේලා ඒ බණ අහනවා. ඉතින් මට පැහැදිලිවම පේනවා අනේ පවුන් වහන්සේ මොන තරම් විද්වතෙක්ද. මොනතරම් ජනප්‍රියද, මොනතරම් ආරම්භ සංඛ්‍යාවක් මේ රටේ ඉදි කරලා තියෙනවද, මොනතරම් පිරිසක් මහාන කරලා තියෙනවද? ඒ ඇස් පියාගෙන අතගාන කෙනා මොකද වෙන්නේ? හරියට කියාගෙන කියාගෙන යනවා. ආයි කොහේ හරි තැනක ආයි වරද්දනවා. ආයි කියාගෙන කියාගෙන ආයි වරද්දනවා. නමුත් ප්‍රත්‍යක්ෂ අවබෝධය ඇති වෙච්ච කෙනෙක්, ඇස් සැරගත්ත කෙනෙක්, ඇස උපදවාගත්ත කෙනෙක් අපට වරදින්නේ නැහැ. ඒක තමයි තේරෙන එකම පිළිසරණ. ඒ නිසා ඇස් අන්ධ කෙනෙක්ගෙන් අහලා, ස්තියාගෙන මේ අලිය ගැන කියන කෙනෙක්ගෙන් අහලා කවදාවත් ඔබට ඇස් අරගන්න හම්බ වෙන්නේ නැහැ. ඇස් අරගත්ත කෙනෙක්ගෙන්, ඇස් උපදවාගත්ත කෙනෙක්ගෙන් සද්ධර්මය අහලා තමයි ඇස් අරගන්න තියෙන්නේ. හැබැයි කල්යාණ පුතජන භාවයත් අර ලෝකෝත්තර පුතජන භාවී මෝ උත්මය වගේම යම්කිසි සමාජ මෙහෙයක් මෙහෙවරක් දහමට යොමු කිරීමක්, ශ්‍රද්ධාවක් ඇති කරන ගුණයක්, බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරන ගුණයක් තියෙන. ඒ නිසා ඒකත් වන්දනීයයි, ගෞරවණීයයි, ඊටාම ශ්‍රේෂ්ඨයි. එතනින් එහාට ගිහිල්ලා ප්‍රත්‍යක්ෂතාවය තුළ කටයුතු කරන්න යොමු වුණොත් ඒ වගේ විශේෂයෙන් හැකියාව තියෙන අය මුළු ලෝකෙම බබළුවන්න සද්ධර්මයෙන් දක්ෂතාවයක් ඇති කර ගන්නවා. ඒ නිසා පින්නතුන් මෙතෙන්ට පැමිණලා ඉන්නේ දැන් දැනුවත් වෙලා මේ ඉන්න පිරිස. මම මුල ඉඳලා පැහැදිලි කරන්න හරි කොටස් කොටස් පැහැදිලි කරන්න හරි එහෙම පෙළකට පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කරන්නේ. ගැටලුත් තියෙන මිනිස්සුගේ ජීවිතේ කොයි විදියටද සෑදිලා තියෙන්නේ? ඒ විදියට, ඒ ආකාරයට ඒ ඒ මොහොතේදී ස්වභාවය තුළින් ගලා එන වචනයෙන්, ස්වභාවය තුළින් ප්‍රශ්නයට පැමිණෙන උත්තර වලින් පින්නතුන්ගේ ප්‍රශ්නය निराකරණය කිරීම මිසක් අතීත සාධකයක්, අතීතයේ මේ ප්‍රශ්න විසඳාගත්තේ කොහොමද කියන එක පිළිබඳව සැලකීමක් නැතුව මේ මොහොතේ ඔබේ ගැටලුව විසඳ ගන්න ක්‍රමයක් තමයි කතා කරන්නේ. බුද්ධ භාෂිතය. මොකද්ද බුද්ධ භාෂිතය? උදාකයන් කියන්නේ බුද්ධ භාෂිතය කියන්නේ පාලි කියලා. එහෙම නැත්නම් ඔය මගධ භාෂාවේ මොකක් හරි එකක් කියන්න පුළුවන්. නමුත් බුද්ධ භාෂිතය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම බුද්ධ භාෂිතය තේරෙන්නේ මාර්ගඵලයක්වත් ලැබලා ඉන්න කෙනෙකුට, ඇරෙන්න කිසි කෙනෙකුට බුද්ධ භාෂිතය තේරෙන්නේ නැහැ. තේන්නනේ? කසෝවාන්, සකුදාගාමි, අනාගාමි, අරහත් කියන මේ පළ හතරෙන් එකකටපත් වෙලාම ඉන්න ඕන බුද්ධ භාෂිතය තේරුම් ගන්න. ඒකට හේතුව බුද්ධ භාෂිතය පාලි නොවේ, සංස්කෘත නෙමෙයි, මගධ භාෂාව නෙවෙයි, සිංහල නෙමෙයි, ඉංග්‍රීසි නෙමෙයි. බුද්ධ භාෂිතයට අක්ෂරයක් නැහැ, පදයක් නැහැ. තේරුණානේ? බුද්ධ භාෂිතයට අක්ෂරයක් නැහැ, වචනයක්, පදයක් නැහැ. පින්නතුනේ, අන්න එවන් වූ බුද්ධ භාෂිතයක් තමයි හඳුනගන්නට ඕන, අවබෝධ කරගන්නට ඕන. ඔබ මේ බුද්ධ භාෂිතයට සවන් දීලා තියෙනවා. හිතාගන්න බෑ නේද? හිතාගන්න බෑ. එතකොට එතනින්ම පැහැදිලි, එතනින්ම ඔප්පු වෙනවා. මොකද ඇත්තෙම බුදුහාමුදුරන්ගේ ධර්මයේ චින්තනයේ ඉක්ම වූ දෙයක්. චින්තනයේ ඉක්ම වූ ස්වභාවයකින් සිටින කෙනෙකුටම ඇරෙන්න මේ වචනය කියන්න බෑ. මේ වචනේ ඊටාම ඍජුව, පැකිලීමකින් තොරව, බොරුවක් නම් මෙහෙම කියන්න පුළුවන්ද නේද? මෙහි අර්ථයක් ඇති නිසා, යථාර්ථයක් ඇති නිසා, අවබෝධයක් ඇති නිසා, එහෙම දෙයක් ලෝකෙ තියෙන නිසා තමයි ඊටාම ඍජුව, ඊටාම මෘදුව මේක දේශනා කරන්නේ. මොකන්ද? බුදුරජාණන් වහන්සේට ඒ වචන වලින්, පද වලින් හැදිච්ච භාෂිතයක් නෙමෙයි තියෙන්නේ බුද්ධ භාෂිතය කියලා කියන්නේ. සංගීතයේ විශ්ව භාෂාවක් කියනවනේ නේද? ඊටත් එහා ගියපු විශ්ව භාෂාවක් ඇත්නම් ඒ තමයි බුද්ධ භාෂිතය. සංගීතයේ විශ්ව භාෂාවක්. එහෙම කියනවනේ නේද? ඒක සරිගම පද නිස ප්‍රශ්නයක් නැතුව, ආගම් ජාති වර්ග නැතුව ඒක රස විඳිනවා. අපි අය හින්දි සින්දු අහනෝ මෙලෝ වචනයක් දන්නේ නැහැ. ඈ ඒක රසයේද? එහෙම නැත්නම් ඉංග්‍රීසි සින්දු අහන්න පුළුවන්. ඒ තේරුම් ගන්න තේරෙන්නේ නැතුව අහන්න පුළුවන් කෙනෙක්. ඒ වගේ මේක බුද්ධ භාෂිතය, විශ්ව භාෂාවක්, විශ්ව භාෂාවක්. එහෙමනම් මෙතෙක් කාලයක් අපි එක්තරා භාෂාවකට පටු කරලා තිබෙනවා මතක තියාගන්න. බුද්ධ භාෂිතය කියන්නේ විශ්ව භාෂාවක්. ඒ විශ්ව භාෂාවට ඔබේ හදවතේ තියෙන ඔය භාෂා නැත්තම් දෘෂ්ටි කොහොමද බුදුරජාණන් වහන්සේගේ වචනේ වචනයක් අක්ෂරයක් තුල වචනයක් තුල පදයක් තුල ගැප් කරන්නේ කවදාවත් කරන්න බෑ. ඒක තමයි අපි මේ වචන වලින් ඒ අවිද්‍යා සහගත වචන වලින් දේශනා කරන්න. බුදුහාමුදුරුව අවිද්‍යා සහගත වචන වලින් දේශනා කරනවා මේ වචී සංකාරයේ පිළිබඳව. තේරුණානේ? අවිද්‍යා සහගත වචනේම අරගෙන වචී සංකාරය ගැන කතා කරනවා. අවිද්‍යා සහගත වචනම අරගෙන මමත් පද ලියනවා, වැකි ලියනවා, අනිත් අයට පොත් හදලා දෙනවා. ඊළඟට අවසානයේ මේ ඉහළ සියලුම අක්ෂර පද වැකි වල සත්‍යයක් නැතිවගත් ඊට ඔබෙන් බලන කෙනාට එහි සත්‍ය අවබෝධ කරගත හැකි බවත් අපි සටහන් කරනවා. අපි පද පරම වෙන්න, දෘෂ්ටිගත වෙන්න, ආගමක් ළඟ, ජාතියක් ළඟ, වර්ගයක් ළඟ, කෙනෙක් ළඟ නතර වෙන්න නෙමෙයි. කාටවත් කරන හානියක්වත්, කාටවත් කරන පෙළඹවීමක්වත් නෙමෙයි. තමන්ගේ මනස සැහැල්ලු කරගන්න කෙනෙකුට තියෙන දෙයක්. ධර්මයට ගරහන, ධර්මයේ පිළිගන්නේ නැති කෙනෙකුට අපි මේක පිළිගන්නවන්නේ නැහැ. ඒ හේතුව මොකටද? අපට ගරහනව නම්, ධර්මයට ගරහනව නම්, බුදුහාමුදුරන්ට සැබෑම හදවතින් ශ්‍රද්ධාවක් නැත්නම් එයාට මේ ධර්මයේ පිහිටන්නේ නැහැ. පින්නතුනි මොනම විදියකින්වත් පිහිටන්නේ නැහැ ධර්මයේ. ඒ වගේම අපි පිහිටවන්න උත්සාහ කරන්නේත් නැහැ. ඇයි හේතුව? ඕම යන්න යන දිහාට, ඕම යන්න යන දිහාට කියලා අපි කියන්නේ. මේ ධර්මයේ හොයන අයට, ශ්‍රද්ධානුසාරී අයට, ධම්මානුසාරී අයට තර්ක කළා උගන්නන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුත් එක්ක තර්ක කරන්න. බුදුහාමුදුරු මොකද කිව්වේ? මේ හැඳවසේ කියලා. මොකද? ඔබ යන්න ඔබේ පාර. මට ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකෙ නිවීම හොයන මිනිස්සු ඉන්නවා. මං ඒගොල්ලන්ටයි පිහිට වෙන්නේ. ඔබ දන්නව බුදුහාමුදුරුව එක්කෙනෙක් වෙනුවෙන් සමහරලාට යදුන් ගණනාවක් පයින් වැඩම කරනවා. එක බුජ්ජලයා වෙනුවෙන්. තේරුණානේ? කොච්චර මහන්සි වෙලා තියෙනවද මේ ධර්මය දෙන්න. ඒ නිසා මේ මහා කාරුණිකයන් වහන්සේ ළඟ තිබුණු ඒ කරුණාබර తত্ত্বය අප්‍රමාණයි. මේ විශ්වය ඒ වෙනි කරුණාබර තත්ත්වයක් මනුෂ්‍ය හදවතක වෙන කිසි කෙනෙක්ගේ ළඟ පිහිටන්නේ නැහැ පින්වතුනි. ඒක ලෝතර බුදු කෙනෙක් ළඟම පමණයි වෙනි කාරුණික හදවතක් තියෙන්නේ. මොනතරම් ගැළහුම් ආවත්, මොනතරම් අපහස නින්දා ආවත්, විනිසිඟා වැඩමින් තැනින් තැනට යමින් මනුෂ්‍යයන්ගෙන් සියලුම ගැළහුම් යම් යම් අයගෙන් ලැබමින් මේ ධර්මයෙන් කියාදෙන කුමක් සඳහාද? තමාට මොනව හරි දෙයක් එකතු කරගන්න හරි නමක් තියාගන්න හරි කරපු වැඩ, ඡන්දිල්ලන්න හරි කරපු වැඩ නෙමෙයි. ඒ කාන්ත වශයෙන් පරහිත කාමීත්වය. අද මේ අපි දේවල් කළාට, බුදු පිළිම හදාගෙන වන්දනා කළාට, බුදුහාමුදුරුව මතක් කළාද මට වඳින්න කියලා? බුදුහාමුදුරුව මතක් කරේ නැහැ. ඔබේ ජීවිතයේ සහනයටපත් කරගන්න, ඔබේ ජීවිතේ නිරවුල් කරගන්න මේ අපි කැමැත්තෙන් කරන දේවල්. ඒක බුදුහාමුදුරුව කියලා නැහැ. මට මල් තියන්න, මට පහන් තියන්න, මට හිස නමන්න කියලා කොහොමවත් කියලා නැහැ. මට වන්දනා කරන්න කියලා එහෙම කියලා නැහැ. ඒ අපි සිය කැමැත්තෙන් කරන දේවල්. අපි හදාගෙන අපි කරන්න දෙයක් නැතිකමට ශාස්ත්‍රූන් වහන්සේ සිහිපත් කරන්නට ෆයිබර් වලින් හරි සිමෙන්ති ගඩොල් වලින් හරි බිලිමයක් හදාගෙන සංඥාවක් අරගෙන මේක බුදුහාමුදුරු උදෙසා වේවා කියලා ගරු කරනවා. ඒක කරන්න ඕන. නැත්තම් ඉතින් අපේ හදවත් මහා පාලුක අන්තරයක් නේ නේද? ඒවා කෙරෙන්න ඕන. ඒවා තුල තියෙන අපි මේ පිළිමෙට වඳිනා නෙමෙයි, මේ පිළිමේ ඔස්සේ අපි සංඥාව ගන්නේ 2600ක ඉතිහාසයේ ඒ මහාවීරයාණන් වහන්සේට උපහාරයක්. සමහර අය කියනවා අපි පිළිම වඳිනවා කියලා. මොන බොරුද? අපි පිළිම වඳින්නේ නැහැ නේද? අපි සිමෙන්ති ගඩොල් වඳින්නේ නැහැ. අපි නිකන් මේ පස් කඳු වලට වඳින්නේ නැහැ. අපි නිකන් ගස් වලට වඳින්නේ නැහැ. බෞද්ධයෙක් කියන්නේ ගස් වලට වඳින්නේ නැහැ, කඳු වලට, මේ චෛත්‍ය වලට වඳින්නේ නැහැ, පිළිම වලට වඳින්නේ නැහැ. ඒක ඇත්ත. බෝධින් වහන්සේ තුලින් අපි දකින්නේ 2600ක ඉතිහාසයේ බුදුහාමුදුරුවෝ. ඈ චෛත්‍ය රාජානන් වහන්සේ තුලින් දකින්නේ 2600 කී ඉතිහාසයේ බුදුහාමුදුරුවෝ. ඒ වගේම පිළිම වහන්සේ තුලින් උත් දකින්නේ ඒක. එහෙම නැතුව ප්ලාස්ටෝක් පැරිස් වන්දනාවක්, සිමිති ගඩොල් වන්දනාවක්, ගස් වන්දනාවක් අපි ළඟ නැති වග මතක තියාගන්න කියලා කියනවා. ඒ අයට හරි නැත්නම් අපි එතෙන්ට දාලන්නේ තියෙන්නේ සමහර ඒ නිසා ඒක තේරුම් කරගන්න. ඔබ ළඟ තියෙන බරගති කෙලස් ගති ඔබ මාඳුන ගන්න ඕන. ආලෝකමත් බලන විටයි ඔබට පේන්නේ. අඳුරු තැනක කණ්ණාඩියක් තියලා මූණ බැලුව මොකද වෙන්නේ? මොන පේනවද? පේන්නේ යකෙක් වගේ පේනවා. සාමාන්‍යයෙන් ටිකක් ආලෝකයේ තියෙන තැනක කණ්ණාඩියක් තියෙනවා. ඒකෙන් බැලුවොත් මොකද වෙන්නේ? ටිකක් පේනවා. හොඳටම ආලෝකයේ තියෙන තැනක කණ්ණාඩියක් තියෙනවා. මොකද වෙන්නේ? දී මූණේ තියෙන කැලල් ලප කුරුල ගෙඩි බිබිලි සහිත චූරි චූරි දේවල් පවා පේනවා. ඔය රූපලාවන්‍ය කරන තැන්වල ඒ ලයිට් එකේ මේ මේකප් කරන තැන්වල මේ තියෙනවා. මම අර මාධ්‍යයන් වලටත් යන නිසා දන්නවා. එහෙම වටේට කණ්ණාඩි ලයිට් එකක් තියෙනවා. ඇයි ඒ? මූණට වැදුනහම මූණේ තියෙන අඩුපාඩුකම් සියල්ලම පේනවා. ඊට පස්සේ අර පුංචි ලප වලට පවා ඒගොල්ලෝ පිළියමක් කළා තමයි යන්නේ. හාමුදුරුව මේකප් කරන්නේ. ඒ වුණාට අර කැමරාවට හරියන්න හාමුදුරුන්ටත් පොඩි මඩ වගේක් පවුඩර් එකක් ගානවා. ඒක අපි කැමති වුණත් අකමැති වුණත් ඉඩ දෙන්න එනවා. මම ඒක ඇත්තෙන්ම කැමති නෑ. මේ මූණ කහනවා ඒක ගැහවම. නමුත් කියන සයින්ස් මේක ගන්න නැතුව බෑ මේ කැමරාවට ඉන්න. මේක ගන්න වෙනවා කැමරාවට. ඒක ලස්සන වෙන්න ගාන එකක් නෙමෙයි. දිස්නේ නැති වෙන්න ගාන එකක් මේ ඔළුවේ තියෙන තෙල් ගතිය. ඉතින් ඒකට අපිට වළක්ින්න පුළුවන් කමක් නැහැ. ඒක වරදක්ුත් තියෙනවායි කියලා කාටවත් හිතා ගන්න පුළුවන් කමකුත් නැහැ. එහෙම හිතනවා නම් ඒක දුර්වලතාවයක්. එහෙමනම් තමන්ගේ අඩුව තමන්ට දකින්න පුළුවන් කම තියෙන තමන් ඕන කමෙන් තමන් දිහා බැලුවාම තමයි තමන්ගේ කෙලෙස් බර කොච්චර තියෙනවද. තමන්ට අහුවෙනව මල්ල. ඔළුවට තියාගෙන යන මිනිස්සෙකුට ඔළුවට තියාගෙන යන දේ තේරෙන්නේ නැද්ද? තේරෙනවා. තමන්ගේ හිතේ තියාගෙන ඉන්න එක තමන්ට තේරෙන්නේ නැහැ කිව්වොත් බොරු නේද? ඈ හැබැයි ඔළුවට තියාගෙන යන කෙනා මේ තියාගෙන යන දේවල් තියාගෙන යන වටිනා දෙයක් හැටියට නම් කවුරු හරි හොරෙක් හරි මේක හොරෙන් හරි ගන්න උත්සාහ කළොත් මොකද කරන්නේ? පොර බදලා මේක බේරගන්නයි උත්සාහ කරන්නේ. ඔබේ හිතේ තියාගෙන ඉන්න දේත් වෙන තුනේ වටිනාකමකින් තියාගෙන ඉන්නව නම් මොකද කරන්නේ? හාමුදුරන්ට අයින් කරන්න හම්බේ? අයින් කරන්න දෙන්නේ නැහැ. මඩෙන් අල්ලගෙන ඉන්නවා මම. හාමුදුරන්ට දැන් බුදුහාමුදුරන්ටත් අයින් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේට අයින් කරන්න බැරි වෙච්ච කට්ටිය තිබුණා. වැඩි නෙමෙයි. කොසල් රජතුමාගේ හිතේ තිබිච්ච බර අයින් කරන්න බැරි වුණා. දිවා ආහාරයෙන් පස්සේ ගිහලා නිතර යාළුවෙක් මිත්‍රයෙක් වගේ ළඟින් ඉඳන් කතා කර කර හිටියා. අනහැවුවා. නමුත් හදන්න බැරි විදිහේ මාන්න උද්දච්චය තිබුණා. ලෝට බැඳීමක් තිබුණා. කාමච්ඡන්දය තිබුණා. ඒකත් හරින්න බෑ. නිවනෙන් ඔබ නොමග යවන කරුණු කීයක් තියෙනවද? නිවනෙන් ඔබ බැහැර කරන කරුණු කීයක් තියෙනවද? පහක් තියෙනවා. ඉතින් නිතරම බලන්න. නිතරම බලන්න ඔබ බැහැර කරන කරුණු පහ මොකද්ද? ඔව්. නිතරම බලන්න මේ පංච නීවරණ ධර්ම වලින් එකක් වලට බැඳිලා මම මේ දැන් ගෙදර නතර වෙන්න හදන්නේ. බණහන එකෙන් අයින් වෙන්න හදන්නේ. ඒ වෙලාව හැම මොහොතකම මතක් කරලා දෙන්න. මේ ආත්ම භාවයේ විපාක සුළුපටු. සංසාරයේදී හම්බ වෙන විපාක මීට වඩා බරපතලයි. ඒ වුණාට සමහර අයගේ අදහසක් තියෙනවා එතකොට මන් නෙවෙයි කියලා. එහෙනම් ඉතින් අද නිදාගෙන හෙට උදේට අවදි වෙන්නෙත් මන් නෙවෙයි. හෑ? එහෙම හිතන්න පුළුවන්ද මන් නෙවෙයි කියලා ඉවරලා තමන්ගේ සිතමයි. එහෙනම් ඉතින් තව ලබන අවුරුද්ද පවතින්නේ මේ හිත නෙමෙයි. හෙට දවසේ පවතින්නේ මේ හිත නෙමෙයි. එහෙනම් ඉතින් මන් නෙවෙයි කියලා නිකන් ඉන්න පුළුවන්. ඒ අඥාන මොහොඩ ජනයා හිතන විදිය. ඒ නිසා තමන්ට තමන් දයාවක් තියෙන කෙනෙක් ආදරයක් තියෙන කෙනෙක් හිතා ගන්නවා මේ හිත දුක් නොවිඳින මට්ටමට හදන්න ඕන අටලෝ දහමෙන් නොසැලෙන මට්ටමට හදන්න ඕන. මේ අටලෝ දහමෙන් නොසැලෙන විදියට මනස තියාගන්නේ කොහොමද කියලා මම ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන අවබෝධ කරගන්න ඕනේ කියලා කල්පනා කරනවා. අපේ ජීවිතේ කියන්නේ පින්නතුනේ මෙන්න මේකට. ඇසින් රූප දකින්න සුඛ දුක් උපේක්ෂා වශයෙන් විඳින කණින් ශබ්ද අහන ඊළඟට පින්නතුනේ කණින් ශබ්ද ඇසුවාම ඒක සුඛ දුක් උපේක්ෂා වශයෙන් විඳින ජීවිතය. නාසයෙන් ගඳ සුවඳ ලැබුවාම සුඛ දුක් උපේක්ෂා වශයෙන් විඳින ඒක ජීවිතය. ඊට පස්සේ දිවෙන් රස ලැබුවාම සුඛ දුක් උපේක්ෂා වශයෙන් විඳිනවා. ජීවිතය කියන්නේ ඕක. ගතින් ස්පර්ශය ලැබමින් සුඛ දුක් උපේක්ෂා වශයෙන් විඳිනවා. ජීවිතය කියන්නේ ඕක. සිතෙන් සිතමින් සුඛ දුක් උපේක්ෂා වශයෙන් විඳිනවා. ජීවිතය කියන්නේ ඕක. ආකාර කීයක්ද? 18 ආකාරයක් තියෙනවා. මෙන්න මේ ආකාරයට තමයි අපේ ජීවිතය කියන එක දේශනා සඳහන් වෙලා තියෙනවා. පැහැදිලිව අපිට පේනවා, ප්‍රත්‍යක්ෂව පේනවා අපේ ජීවිතය කියන්නේ එකයි. මේ ධාතු විභාග සූත්‍රය ඉතාම පැහැදිලිව මේක දීලා තියෙනවා. මේක තමයි ජීවිතය. යමෙකුට මේ ඉන්ද්‍රයන් 6 තුලම මේ ධාතුන් 6 තුලම තමන්ට සුඛ දුක් උපේක්ෂාවසෙන් විඳින්නා වූ ඒ වේදනාත්‍රය ඉක්මවන්න පුළුවන් නම් යා කොතෙන්ද යන්නේ? අන්න එයා තමයි පින්තුනේ ලෝකෙන් නිදහස් වෙන කෙනා. ජීවිතය කියන්නේ මේ 18 ආකාරය, ලෝකය කියන්නේ මේ 18 ආකාරය. ඔය ලෝකය ඔය ටිකම තමයි පින්තුනේ අනේක ආකාරවලට බෙදෙන්නේ. පටිච්ච සමුප්පාදේ බෙදෙන්නේ, ඊළඟට පංච උපාදානස්කන්ධේ තියෙන්නේ මේ ටිකම තමයි පින්තුනේ. තව කොච්චර ප්‍රභේද නැති වුණත් ඒ වේදනාත්‍රය තමයි බෙදි බෙදි බෙදි බෙදි බෙදි බෙදි යන්නේ. ඊළඟට කෙලෙස් 1500ක් දක්වා බෙදෙන්නේ මොනවද? මේ සුඛ දුක් උපේක්ෂාම තමයි. ඒ නිසා ගොඩාක් හදාගෙන වෙන් කරගෙන ගැලවෙනවට වැඩිය හොඳයි ඊටාම සරල තැනේ නිදහස් වෙනවනේ. ඒ නිසා මේ සුඛ දුක් උපේක්ෂා කියන මේ ත්‍රිවේදනාව යම ඉක්මවනවද ඔහු තමයි බුද්ධ ශාසනයට ඇතුළු වූ කෙනා. දැනුම කියන කාරණේ ප්‍රයෝජනයක් නැහැ කියලා දැනගත්ත කෙනා. වේදනා කියන ඒවා ප්‍රයෝජනයක් නැහැ. වේදනාව කියන්නේ මං අහන්නේ සුඛ වේදනාව සුඛයිද කියලා අහන්නේ. දිගටම සුඛ වේදනාව විඳින්නකෝ බලන්න. කාලයක් ගියාම දුක් වේදනාවක් තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. දිගටම සැප වේදනාව විඳලා නැතුවෙදි දිගටම සැප වේදනාව විඳින්න මට හැම හිතිලා තියෙනවා. ප්‍රශ්නයක් එහෙම තිබ්බනම් ෂෝක් කියලා හිතනවා. නිකන් ප්‍රශ්න නැහැ නේ මොකද? මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බනම් ෂෝක් කියලා හිතිච්ච කාර්යය දැන් නැහැ. එහෙම හිතන්නේ. ඒ කියන්නේ සුඛ වේදනාව වුණත් දිගටම හොඳ දෙයක් නෙමෙයි. ඒක තමයි ස්වභාවය. දැන් සමහර දරුවෝ ඉන්න මව්පියන්ගේ ආදරය සෙනෙහස ගොඩාක් වැඩිපුර හම්බෙනකොට දරුවා අවසානයේ මොකද කියන්නේ? මට ඒක කරදරයක් කියලා කියනවා. කරදරයක් කියලා කියනවා. ඒ නිසා අපි තේරුම් කරගන්න ඕන ඒ தত্ত্বය මනාකොට මොනම දෙයක්වත් ඒක වැඩි වුණාම ඒක සපදායේ නෑ. එවන වේදනාව කියන කේදී අපි තේරුම් කරගන්න ඕන මොකද්ද වේදනාව? අපි ශරීරයේදී අපි කියනවා මොනවා හරි තුවාලයක් වුණාමත් ඒකෙන් ඇති වෙන දේට අපි කියනවා හරි වේදනයි. වේදනයි කියන එකේ අදහස මොකද්ද? යමක් දැනෙනවා. මොකද්ද වේදනාව කියන එකේ අදහස? යමක් දැනෙනවා. ඒක දැනෙන විදිය මොන මොන වුණත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රධාන වශයෙන් මොකද්ද වෙන්නේ? යමක් දැනෙනවා. කොතෙන්ද මේ දැනෙන්නේ? එකක් තමයි කාය විඥානයේ ප්‍රමාණයට දැනීම. අනික තමයි පින්නතුනේ අපගේ මනෝවිඤ්ඤාණයට දැනීම. දැන් රහතන් වහන්සේලාට මාර්ගඵලලාභීන් වහන්සේලාට ওই මනෝවිඤ්ඤාණයට දැනෙන එක අඩුයි. රහතන් වහන්සේට නෑ මාර්ගඵලලාභීන් අයට දැනනෝ අඩුයි. නමුත් මෙහා ඉන්න කෙනාට සමහරලාට කායේ වේදනාවට වඩා මානසිකව ඒක දැනෙනවා. සමහර අයට මානසිකව දැනීම අඩුයි කායිකව ගොඩක් දැනෙනවා. එහෙම නේද? දැන් සමහර වෙලාවට ඔය එන්නතක් ගන්න එකක් වුණා නේද? සමහර අයට ඒක මානසිකව දැනෙන වේගය වැඩි. ඒ නිසා වෛද්‍යවරයා මානසිකවත් එයා හදලා තමයි මේ බෙහෙතක් විදිනවා නම් විදින්නේ. එහෙමනම් මානසිකව ලැබෙන වේදනාව පැත්තකුත් තියෙනවා, කායිකව තියෙනවා, වේදනාව පැත්තකුත් තියෙනවා. ඒ කියන්නේ කායික සීමාව තුළ වේදනාව නතර කරන්න බෑ. ඒක ප්‍රබල වේදනාවක් ඇටියෙද කෙනෙකුට දැනෙන්නේ විශේෂයෙන්ම මානසික වේදනාව සම්බන්ධයෙන්. ඉතින් ලෝකෙන් එහා ගැන පොඩ්ඩක් හිතන්න පුරුදු වෙන කෙනෙකුට තමයි අලුත් ලොවක් වහගන්න පුළුවන්. තියෙන දේට තණ්හාවෙන්, තියෙන දේ ලෝකයයි කියලා හිතාගෙන, තියෙන දේ තියෙන පමණින් කටයුතු කළොත් එහෙම වෙනතුනේ ඒක තමන්ගේ ලෝකයේ කියලා හිතාගෙන හැමතැනම හැමදාම එතන ඉඳලා මේයලා මේයත් මේදිලා යනවා. මේ දැනෙන සීමාවට වඩා එහා දෙයක් තියෙනවා. ඔබ විශ්වාස කරනවා. ඔබට ගෝචර වන සීමාවට වඩා එහා දෙයක් තියෙනවා. ඔබට විෂය වන දෙයට වඩා එහා දෙයක් තියෙනවා. ඔබේ චේතනාවට නතු වෙන සීමාවට එහා දෙයක් තියෙනවා. චේතනාවක් එතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ මහණෙනි. ඒ නිසා කියනවා චේතෝ විමුක්ති. චේතෝ විමුක්ති. එතන චේතනාමය ස්වરૂපය ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා චේතෝ විමුක්ති. චේතනාව කියන්නේ මොකක්ද? ඔබ සිතන්නේ හැම මොහොතකම යමක් ගැන චේතනාවක් මුල් කරගෙනද නැද්ද? ක්‍රියා කරන්නේ චේතනාවක් මුල් කරගෙනද නැද්ද? කතා කරන්නේ චේතනාවකින්ද නැද්ද? සමහරලා කියන අර මනුස්සයා කතා කරාට චේතනාව හොඳ නැහැ කියලා. නේ ප්‍රශංසා කරත් ওই මනුස්සයගේ චේතනාව හොඳ නැහැ, හිත හොඳ නැහැ කියලා කියන්නේ ඒකනේ. තෑග්ගක් දුන්නත් සමහර වෙලාවට ওই මනුස්සයගේ චේතනාව හොඳ නැහැ කියලා හිතන්නේ සමහර වෙලාවට. චේතනාව කියන්නේ මොකන්ද? පසුබිමින් හැදෙන්නා වූ දේ. එතකොට පවක් කරනකොට එතනත් ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? චේතනාව. පාපයක් කරද්දි චේතනාව. චේතනා හම්බික්කවේ කම්මං වදාව. දැන් නමුත් සද්ධර්මය අවබෝධ කරගන්න කෙනාට විතරක් පුළුවන් චේතනාව ඉක්මවලා දකින්න පුළුවන්. චේතනාව ඉක්මවලා දකින්න පුළුවන් නිසා තමයි පින්නතුනේ මහපව් කෙරෙන්නේ නැති, පංචානන්තරීය පාප කර්ම සිද්ධ වෙන්නේ නැති පුජ්‍යලේ බවට පත් වෙන්නේ මේ ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක්. පිනතුන් දන්නවද පංචානන්තරීය පාප කර්ම වලින් එකක් ඇති වෙන්න මොනතරම් මිනිස්සුය ළඟ විකෘතියක් තියෙන්න ඕනද කියලා? විශාල උම්මත්තක භාවයක් තියෙන්න ඕන. එවැනි උම්මත්තක භාවයක් මොනම වෙලාවකවත් හැදෙන්නේ නැහැ. මොකද හේතුව මේ ත්‍රිවේදනාව ඉක්මෝල ඉන්න නිසා, ලෝකේ ඉක්මෝල ඉන්න නිසා අර දැඩි පීඩනයක් පීඩාවක් එතන හටගන්නේ නැහැ. සිහිය උපදවනවා. ඥානෙ ඉපදිලා තියෙන්නේ. ඇයි ධර්මයේ පේන්නේ නැත්තේ? සිහිය මනාව හෙලිපෙහෙලි වෙලා නැහැ. ලෝකයා විසින් දාපු කුණුගොඩවල් වලට යට වෙලා තියෙන්නේ නේද? සසඳා ගන්න නුවණ අර එක්කෙනා මේක්කෙනා විසින් දාපු එකිනෙකට ප්‍රත්‍ය වුණු එකිනෙක එක් එක් කාරණා හේතුයෙන් ප්‍රත්‍ය වුණු මේ අඤ්ඤමඤ්ඤ පත්‍යෙන් මේක හැදිලා තියෙන්නේ. ඒ වැහිච්ච සිහිය උපදවන්න ඕන. ඒ සිහිය උපදවා ගන්න අල්ලගන්න නෙමෙයි. දකින දකින දේ අතහරින්න. දකින දකින දේ අතහැරලා ඒ අතහැරීමේ අවසාන කෙලවර මොකද්ද? අතහැරීමත් අතහැරලා යන්න ඕන. අතහැරීමත් අතහැරියට පස්සේ මොනවද අතහරින්න තියෙන්නේ? අතහැරීමත් අතහැරියට පස්සේ මොනවද අතහරින්න තියෙන්නේ? දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ සාමින් වහන්සේකින් බලාපොරොත්තු වෙමින් ඉන්නයි බලන්න අතුස්ස. වචන වලින් කියන්න පුළුවන් සීමාවෙන් එහාට ඔබ තනියෙන් යා යුතුයි. ඔබ තනිවම යා යුතුයි. එතනට තව කෙනෙක්ගෙන් පිළිතුරු සොයාගෙන යන්න පුළුවන් කමක් නැහැ. මේ වචන වලින් ධර්මයෙන් අඩක් පැහැදිලි කරනවා. අනිත් අඩ අනිත් කොටස තමන් වචන ඉක්මවා අර භාෂාවක් නොමැති විශ්ව භාෂාව ශ්‍රවණය කරමින් ඉස්සරහට යන්න ඕන. තේරුම් ගන්න දෙයක් නැහැ. තේරුම් වෙන දේවල් හැමදේම අතහරින්න. තේරුම් ගන්න කියලා නෙමෙයි මේ කියන්නේ, තේරුම් අතහරින්න. මේ ධර්මය තේරුමක් ඇති ධහමක් නෙමෙයි. ඉතින් තේරුමක් නැති වැඩ කරන්න කැමති කට්ටිය තමයි ඉන්න ඕන මෙයාට. තේරුමක් නැති වැඩ. තේරුමක් ඇති ධහමක් නෙමෙයි. තේරෙන එක තමයි ප්‍රශ්නේ. තේරුම් ගන්න එක තමයි ප්‍රශ්නේ කියලා හඳුන ගන්න, අවබෝධ කර ගන්නයි මෙතෙන්ට එන්න ඕන. මං අහන්නේ ගොඩ ගහගත්ත එක නෙමෙයි ප්‍රශ්නේ ජීවිතේ. ඔව්, තේරුම් ගත්ත එක තමයි. අර මිනිස්සයා නරක කෙනෙක් කියලා තේරුම් ගත්ත එක තමයි ගැටීමට හේතුව. මෙයා හොඳ කෙනෙක් කියලා තේරුම් ගත්ත එක තමයි ඇලීමට හේතුව. ප්‍රභේදනය විභජනය කිරීම තමයි ප්‍රශ්නය. උපාදානය තමයි ප්‍රශ්නය. ගැනීම කියන්නේ මොකද්ද? උපාදානය නේද? එවනම් උපාදානය තමයි ගැටලුව. මෙහෙ ඉන්නේ තේරුම් අත්හරින්න. තේරුමක් නැති බණක් අහලා තේරුම් අත්හරින්න ඕන. ඊට පස්සේ අවසානයේ තේරුමක් නැති ජීවිතයක් ගත කරන්න ඕන. ඒක අනිත් අයට කියා දෙන්න ඕන. ඔය තේරුමක් ඇති ජීවිතයක් මම මෙතෙක් කාලයක් ගත කළා. ඒක තෝර තෝරනේ මං හිටියේ. දැන් මම තේරුමක් නැති ජීවිතයක් ගත කරනවා ඈ. ඒ කියන්නේ මට සත්‍යයක් කියන්නත් බෑ, පුජ්‍යලයක් කියන්නත් බෑ, ආත්මයක් කියන්නත් බෑ. ගති ලක්ෂණ නෑ මල් ළඟ. එතකොට තේරුමක් තියෙනවද? තේරුමක් නෑ. මල් ළඟ ඇලීමක් නෑ, ගැටීමක් නෑ, බැඳීමක් නෑ. තේරුමක් තියෙනවද? තේරුමක් නෑ ජීවිතේ. ඔබත් කැමතිද තේරුමක් නැති ජීවිතයක? රස්තියාදුකාරයෙකුට තේරුමක් තියෙනවා ඒ ජීවිතේ. ඇයි උරා රස්තියාදුකාරයෝ? එතකොට සමාජයේ කිසිම වැඩක් නැති මුජ්ජලයටත් යම් කිසි තේරුමක් තියෙනවා. මේකේ කිසිම තේරුමක් නැහැ. සුභාසුභ කිසිදු තේරුමක් නැහැ. ඒ කියන්නේ මොකද්ද? නිරෝධයි. ධර්මයෙන් කියන්නේ නිරෝධයි. නිරෝධ සහගතයි. තේරුමක් නැති ජීවිතයක් ඇති මිනිස්සෙකින් ලෝකයට හානියක් තියෙනවද? හානියක් නැහැ. තේරුමක් ඇති ජීවිතවලින් තමයි ලෝකයට හානිය. තේරුමක් හදාගන්න උත්සාහ කරන අයගෙන් තමයි ලෝකයට හානිය. තේරුම් කරගන්න උත්සාහ කරන අයට තමයි ලෝකේ හානිය. පාඩුවේ ඉඳ හිටියා හිවල්ලු දෙන්නේ. ඉතින් නිකන් ඉන්න ගමන් හිතුවා මේ අපිට හරි කම්මැලි ඉන්නේ, මුකුත් වැඩක් නැහැ, මේ අපි මොකක් හරි සෙල්ලමක් කරමු කිව්වා. දැන් මොකද කරන්න සෙල්ලම කියලා. කෝඩු කෑල්ලක් අරගෙන කිව්වා. එක හිවලෙක් කියනවා නිතිවල මේ කෝඩු කෑල්ල ඔයා කියන ඔයාගේ කියලා. ආ ඉතින් මං කියන්නම් මේක මගේ කියලා. එතකොට එන ලෑස්ති වෙන ඉරලා කිව්වා. අර ඉරලා කිව්වා එහෙනම් හරි මේ කෝඩු කෑල්ල මගේ. අනිත් ඉරලා කිව්වා කමන්නේ ඔයා තියාගන්න ඕන. එතකොට කියන ගෝ සෙල්ලම කියන්නේ නැහැ නේ. ඒ වගේ මේ රටේ වුණත් යුද්ධයක් හරි ප්‍රශ්නයක් හරි මොකක් හරි වෙන්නේ නැහැ. මොකක් හරි පුටුවක් හරි පාර්ලිමේන්තුවේ හරි රජකම හරි කියන නිලයක් ආරූඪ කරගෙන නේද පුටුවක් හදලා ඒකට යන්න එක්කෙනෙක් කියන්නේ මේ පුටුව මගේ මේ අවුරුදු 6ට. තව එක්කෙනෙක් කියන මේ පුටුව මගේ අයට. ඈ ඒ වගේ අර පුටුව අර හිවල්ලු දෙන්නේ කෝටු කැල්ල මාරු කර ගන්නවා වගේ ඒ තනතුර මාරු කර ගැනීම සඳහා සරවදන. ඉතින් ඒව හිවල්ලුන්ටම අදාළ දේවල් නිසා මිනිස්යන්ට අදාළ දේවල් නෙමෙයි. අර එක හිවලෙක් හිටියනේ එතන හොඳ හිවලෙක් කන්නේ වගේ වුණා නම් හරි ඔයගේ තියා තියා ගන්න. කෙලෙකුවාම එතන ප්‍රශ්නේ කරා. ඕක නෙමෙයිද වෙලා තියෙන්නේ? මේ මහ පොළොවත් ඒ කෝටු කැල්ල වගේම ස්වභාව ධර්මයේ දෙයක්. මහ පොළොවත් ඒකයි. දැන් ඒ අපිට පූජ කරත් ඉතින් ඒකට එහෙම දෙයක් වෙන්නේ සම්මුතියෙන් වෙන ඉඩහසරක් අපිට එහෙම කරන්නේ නැත්නම් හම්බ වෙන්නේ නැති නිසා මහ කැලෑවල් නිකන් තිබ්බනම් ඔක කරගන්න පුළුවන්කම තිබ්බා. නමුත් බලන්න ඒවට දැන් තියෙන වටිනකමක් හැදෙන හැටි, අගය හැදෙන හැටි ලෝකේ හරි හරි පුදුම තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේ තමයි වටිනාකමක් තියෙනවා. මොකද්ද ඒ වටිනාකම කියන එක තන හැදෙන්නේ? වටිනාකමක් නැති තැනකයි මේ වටිනාකම හැදිලා තියෙන්නේ කියලා තේරුම් කරගන්න ඕනේ. ඒ කියන්නේ ජීවිතේ එහෙමයි. මමෙක් නැති තැනකයි මමෙක් හැදිලා තියෙන්නේ කියලා. මමෙක් නැති තැනකයි මමෙක් හැදිලා තියෙන්නේ කියලා. දැන් ඊයේ පෙරේද මේ ළමෙක් ඇවිල්ලා ඩුබායි වලද කොහෙද ඉඳලා මේ ළමයා කියනවලු කොහොම ගිහිල්ලා බුදුහාමුදුරු ග්‍රීන් වර්ල්ඩ් එකක් හදයි කිව්වලු. ඒ මොකද කියන්නේ? ඒ කියන්නේ මිනිස්සු නැති ලෝකයක් හදයි කිව්වලු. හෑ මිනිස්සු නැති කරනවා කිව්වලු. මම මිනිස්සු විනාශ කරනවා ආයි ග්‍රීන් වර්ල්ඩ් එකක් හදනවා මේක මුකුත් නෑ මිනිස්සු නැති ලෝකයක් හදේක මං ගෝ නෑ පුතේ හැමදාම සත්තු උපදිනවා ඒකත් එහෙමයි කියලා ඊටත් වැඩි කාරණයක් එතන පැහැදිලි කරන්න තියෙනවා මම මේ අපේ හාමුදුරුවෝ කියනවා නේද මේ පුනර්භවය නැති කිරීමයි බුදුදහමේ තේරුම කියලා ඒ හාමුදුරුවන්ට තේරෙන්නේ නැති කම නිසා උන්වහන්සේලාගේ නොදනුවත්කම නිසා අඥානකම නිසා මෝඩකම නිසා මං කිව්වයි කියන්න එපා තකතිරුකම නිසා කියන කතා පුනර්භවයක් නැති කරන්න දෙයියනේ මෙතන පුනර්භවය හරි භවය හරි නැති කරන්න මෙතන භවයක් තියෙන්න එපා ඉස්සෙල්ලා. මම අහන්නේ මේ දැන් මෙතන භවයක් තියනවද? මෙතන භවයක් නැතිකොට මොකද්ද නැති කරන්නේ? මේ මානසික රැවටීම විතරක් නැති කරන ක්‍රමවේදය මිසක් බුදුහාමුදුරුව පෙන්වා දුන්නේ සංසාරේ ගියත් සංසාරේ නැති වුණත් දැන් මේ ඉස්සරහ ඉඩමක් තියෙනවා. ඉඩම කාගේ හරි අතින් අතට කෝටියක් දෙනෙක්ගේ අතට ගිහිල්ලා ඇති. නමුත් ඒ ඉඩම ගන්න අනුගමනය කරන්නේ ඒ ඉඩමේ ස්වභාවයනේ. මිනිස්සුන්ගේ සංකල්පනේ මාරු වෙලා තියෙන්නේ. ඒ වගේ මේ ජීවී ශක්තිය තිබුණත් පැවතුණත් මෙතන ආත්මයක් නැහැ. මෙතන සතෙක් නැහැ. මෙතන පුජ්‍යලේ නැහැ. දැන් අපි මෙතන කාගේ හරි නමක් අපි දාමුකෝ, ඈ විටර් මහත්මයා කියලා. දැන් විටර් මහත්මෙන් කිටියද? නැහැ. අම්මයි තාත්තයි දෙන්න එක කල්පනා කරලා වී අකුරෙන් අපිට හොඳයි, අපි දෙන්න ගිරමටත් ගැළපෙන්නේ, අපි මෙයාට විටර් කියලා දාමු. ඊට පස්සේ නේද යා වික්ටර්? ඒ නිසා ලෝක සංඥාවක් මිසක් ලෝක මායාවක් මිසක් එහෙම දෙයක් නැහැ. දැන් කාර් එක කියලා කිව්වහම එතන පිටින් බැලුවහම කාර් එකක් තියෙනවා. කෑලි ගැලෙව්වහම එතන ඇත්තෙම කාර් එකක් නැහැ. ඉතින් ඒකම යථාර්ථයේ වශයෙන් බැලලා මෙතන කාර් එකක් තියෙනවද? දැන් අපි කියනවා කාර් එකක් තිබිලා ඕක කාර් එක නැහැ. කාර් එකක් නැහැ. ඒ පෙනුමින් අර සම්පින්ඩණයට ධාතු සම්බින්ඩණයට ආමන්ත්‍රණය කරන නම කාර් එකක් කියලා එකක් නැහැ. මෙතන සත්වයේ කියලා කෙනෙක් නැහැ. පුජ්‍යලේ කියලා දෙයක් නැහැ. ආත්මයක් කියලා දෙයක් නැහැ. රැවටිච්ච මනෝ මුලාව නැති කිරීමයි බුදුහාමුදුරු කරන්නේ. එහෙම නැතුව බුදුහාමුදුරු පුනර්භවයක් නැති කිරීමක් කළා නැහැ. ඒක පැවතුණත් නැතත් ඒකේ සතෙක් පුජ්‍යලේ නැහැ. පැවතුණත් නැතත් ඒකේ සතෙක් පුජ්‍යලේක් නැහැ. සතෙක් පුජ්‍යලේ කැඩියට විඳින තැන විඳවන තැන ඒකට අවශ්‍ය කරන කර්ම රැස් කරන විදියට නම් එයා යන ගමනක් තියෙනවා. සතෙක් පුජ්‍යලේක් නොවුනත් ඒ වාහනේ දාන පාරක දාගෙන යන්න පුළුවන්. යනවනේ. සතෙක් පුජ්‍යලේක් නෙමෙයි. කොහාට ගියත් එච්චරයි. මෙතනව සත්වේ පුජ්‍යලේ කාත්මයක් නැහැ. එහෙනම් මේක දැනෙන්නේ මොකද්ද? ඇති කරගත් එක. මං අහන්නේ මිරිඟුවේ ජලයේසේ පේනවා. ජලය තියෙනවද? ජලය නෑ. එතකොට මොකද්ද එතන තියෙන්නේ? රැවටීම සහ මුලාව. මුලාව නැති වෙච්ච ගමන් ඒක පස්සේ දුවන එක නැති වෙනවා. මේ මුලා වුණු සංඥාවක් මන් ළඟ තිබුණා. මේ චින්තනය මගේ, මේ ආත්මය මගේ කියලා. අන්නේ මුලා වුණු චින්තනය තමයි, චේතනාව තමයි මෙතනින් ඉවත් වෙලා ගියේ, දුර වෙලා ගියේ. ඊට පස්සේ අර චින්තනේ ඔක්කොම තියෙනවා. අර සංඥා සියල්ලම තියෙනවා. මොකද වෙනස? මම මගේ ආත්මය කොට ගැනෙන්නේ නැහැ. මොකද හේතුව? අර සංඥාව ඉගිල්ලිලා ගියා. ඒක අවබෝධය ඇතිවීම තුලින් ඒක ඉගිල් වෙන්නේ. දැන් අපි මිනිස්සේ අපි අඳුනගෙන ඉන්නෝ මේ මිනිස්සයා බොහොම භයානක කෙනෙක් කියලා. මම නිකම්ම මටත් සිද්ධ වෙච්ච දෙයක්. අපි බාසුන් නැහැ කෙනෙක් ඇවිල්ලා කිව්වා, අර ඉන්නේ ඉස්සරහා ඉන්න මිනිස්සයා මේ හිරෙත් ඉඳලා ආපු කෙනෙක් ඉස්සර මිනිමරුවක් කරලා එහෙම කියලා මට කිව්වා. මාත් ඊට පස්සේ ළඟින් යනකොටත් මං ඒ ඉස්සරේ අමුතු විදියට බලනවා, මේ මිනිස්සයා එහෙම කෙනෙක්ද කියන අදහසින්. ආයි ඊට පස්සේ ටික දවසක් ඉඳලා මිනිස්සයා ළඟට දැක්කට පස්සේ කියනවා, නෑ නෑ, ඒ මං අර හිතාගෙන හිටපු එක්කෙනා නේ, වෙන එක්කෙනෙක් නෑ. එදා ඉඳලා තමයි අර මිනිස්සේ දේ මම හරියට බලන්නේ. නැදාර බලන්නේ. ඒ වගේ බලන්න කෙනෙක් ඇති කරන දෘශ්‍යමානයේ කෝණයට අනුව බලන්න ගියාම ඒ ආකාරයේ සංවේදීතාවයක් දැනීම කටගන්නේ නැද්ද? වෙනවනේ. හරි, ආයි අරක වෙනස් කරපු ගම එහෙනම් කමන්නේ නේද? පන්සල ළඟ පාතමනේ. එහෙනම් එහෙනම් හොඳ මිනිස්සෙක්. එහෙනම් හොඳයි. බලන්න ඇති කරවන දේ මේකම තමයි පින්නොතුනි ආත්ම සංඥාවයි. මේ දැනන දේවල් එක්ක මොකද කල්පනා කරන්නේ? හිතනවා මගේ ඇස, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය, මගේ චින්තනය, මගේ අදහස්, මගේ සංකල්ප, මගේ දුක දුකවත් මගේ නෙමෙයි කියලා හිතන්න කැමති නෑ. වෙනේව මගේ කියලා හිතුවත් අඩුම ධර්ම හිතපියක දුකවත් මගේ නෙමෙයි කියලා නේද? ඒ එහෙම හිතන්නේත් නෑ. දුක මගේ නෙමෙයි කියලා හිතන්නේ නෑ. සැපත් මගේ, දුකත් මගේ, මගේ නොවන දේවලුත් මගේ නොවන දේවල් එකත් මගේ, මගේ දේවලුත්. එන්න එන්න එන්න එන්න එන්න බුද්ධිය පටු වෙනවා, ගැට ගැහෙනවා. අවසානයේ හදවත ගැහෙන මම මම මම මම මම මම මම කියලා. එතකොට මමෙක් නැති තැන මමෙක් කියලා හදාගත්ත දෘෂ්ටියක්, හොල්මනක්, අවිද්‍යාසහගත බවක් සැරිසරන්න පටන් ගන්නවා. නැති තැන හැදිච්ච ශක්තිය. නැති තැන හැදිච්ච ශක්තිය. එහෙම නැතුව ස්වභාව ධර්මයේ වෙනස් කිරීමක් බුදුහාමුදුරු කරලා නැහැ. ස්වභාව ධර්මයේ, ස්වභාව ධර්මයේ හැටියටම පවතින තැන අවිද්‍යාසහගත සංඥාව ඉවත් කිරීමක් පමණයි කරලා තියෙන්නේ. ඒ සංඥාව කොතනක හරි කවදක හරි හැදුනා. ඒ හැදිච්ච නිසා මේ දක්වාම පැමිණිලා තියෙනවා. ඉතින් මේ ලබාගත් උත්තරීතර මනුෂ්‍යාත්ම භාවයේදී ගේ අවිද්‍යාවත්මක සංඥාවෙන් තොරව වාසය කරන්නට, සුවය ලබන්නට බුදුහාමුදුරුවෝ මඟ හසර පෙන්වා තිබෙනවා. කැමැතිනම් දකිත්වා, අකමැතිනම් නොදකිත්වා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ට දැනෙනවනම් දුක්ඛ සත්‍ය. එහෙමනම් කොහොමද මේ දුක හැදුනේ කියලා තේරුම් අරගන්න, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය තේරුම් කරගෙන ඒ දුකෙන් නිදහස් වෙන්න. දුකද මහණෙනි යමක් අතහරින්න. මං අහන්නේ මෙතන ඔබට දුකක් තියෙනවද මොකක් හරි? දුකක් කියලා එකක් නැත්තම් ගෙදර ගිහිල්ලා ලස්සන නිදාගන්න. දුකක් කියලා එකක් තියෙනවනම් වාඩි වෙලා හදගෙන ඉන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. දුකක් තියෙනවනම් මොකද කරන්න තියෙන්නේ? අත්තරින්න. පවුල වුණත් කමන්නේ, දුක නම් අත්තරින්න. දරුවා වුණත් කමන්නේ, දුක නම් අත්තරින්න. තමන්ම වුණත් කමන්නේ, දුක නම් අත්තරින්න. ඒක කරනවා අනිවාර්යෙන්. ශරීරෙම දුක් ගැහැට වුණාම එහෙම සමහර හාමුදුරුවෝ එහෙමත් කියලා ඇහිලා තියෙන සමහර අයත් කියන හාමුදුරුවනේ අද මැරුණත් සැපයි කියලා කියන්නේ. කියන්නේද? ඒ කියන්නේ ශරීරේ දුක වෙලා තියෙනවා. හැබැයි ඒක ශරීරයෙන් අත්හැරලා ඒකෙන් පැනලා යන්න ඒ හදන උත්සාහයක්. ඒක එච්චර හොඳ එකක් නෙමෙයි. මේ මානසිකව අත්හරින්න බැරියයි. මානසිකව අත්හරින්න. කායිකව අත්හරිනව නෙමෙයි, මානසිකව අත්හරින්න. මානසිකව අත්හැරීම තමයි තමන්ට සහනය ඇති කරවන්නේ. සහනය ඇති කරවන්නේ. දැන් මහත්තුරු කැමතිද නෝනව තමම හිතෙන් අල්ලගෙන ඉන්නවට? එහෙම නැත්නම් නෝනල කැමතිද මහත්යව තමම හිතෙන් අල්ලගෙන ඉන්නවට? මන් දන්න එක පවුලක් තියෙනවා, මහත්යව මලා. මහත්යට සාතු කර කර කාලයක් හිටියා මහත්ය මලා. ඊට පස්සේ මහත්ය කොහෙද උපදින්නේ? හායි නෝන ළඟමයි. නෝනට ඇඳින් නැකිටින්න බෑ. ඇයි? ඇඳේ දියලා දත කරලා අල්ලගෙන ඉන්නවා. අර අද්භූත ආත්මය. ඊට පස්සේ ඉතින් දන්න කට්ටඩියෝ ගෙනල්ලා ඔක්කොම ගෙනල්ලා අරයා ගලවලා ඇණයක් ගහලා උළුස්සේ හරි කොහේ හරි බැඳලා තමයි අර ඉන්න කෙනාව නැගිටවල තියෙන්නේ. එතකොට බැඳිලා හිටියොත් එහෙම මොකද වෙන්නේ? එතකොට නැති තැන බැඳෙනවා. නැති තැන ඇති කරගන්න. ඇති කරගත්තාම ඒක හිම සංඥාවක් බවට, ඒක ඇලීමක් බවට පත් වෙලා, ශක්තියක් බවට පත් වෙලා ඒක පවතී පැවැත්මක් තියෙනවා. ඒ නීතිය වගේ තමයි. හෙල්මට් එක දාන්න ඕනේ කියලා නීතියක් දැම්ම ගමන් හෙල්මට් එක දාන්න ඕනේ. හෙල්මට් දැම තහනම් කියලා නීතියක් දැම්මොත් හෙල්මට් දාගෙන යන කාර්යය වැරදි වෙනවා. තේරෙනවනේ? දැන් සීට් බෙල්ට් එක දාන්න ඕනේ කියලා නීතියක් ආවම ඒක අනිවාර්යෙන් දාන්න ඕනේ. නැත්තම් ඔව් ප්‍රශ්නක. එහෙමනම් මේ දාගන්න දේ අනුව තමයි මිනිස්සයාගේ වේදනාවල් පහළ වෙන්න පටන් ගන්න. දැන් මේ ඔබේ සංඥාව ඉන්ද්‍රියන් කියන්නේ මෙන්න මේ TV තිරේ වගේ. මේකේ නොයෙකුත් දේවල් පාවෙවි යනවා. වෙනස් වෙවි යනවා. මට නම් පේන්නේ. ඔය පැත්තේ ටීවී එකේ ඉස්සරහා තිරේ ඉන්න කට්ටියට තමයි ඔබ පේන්නේ. මට තිරේ මේ මම මේ පැත්තේ ඉන්නේ. ඒ නිසා ඔබටත් ඔය පැත්තේ ඉඳලා ඇති වෙලා නම් ඔබ දිහා බලාගෙන ඔබත් මේ පැත්තට එන්න ඕන. මේ පැත්තට ඇවිල්ලා ඔය පැත්තම ලඟින් සිද්ධ වෙනවා. දැන් ඔබත් ඉන්නේ ඇස ඉදිරියේ නේද? අනිත් පැත්තට යන්න. දැන් ඉන්න පැත්තේ ඉන්නවනේ. දැන් කන ඉදිරියේ ඉන්නවා, ඇස ඉදිරියේ ඉන්නවා, නාසය ඉදිරියේ ඉන්නවා, ටීවී එක වගේ නේ. ටීවී ඉස්සරහා ඉන්නවා වගේම ඉදිරියේ ඉන්නවා, දිව ඉදිරියේ ඉන්නවා, ශරීරය ඉදිරියේ ඉන්නවා, මනස ඉදිරියේ ඉන්නවා. එපා වෙලා නේ අනිත් පැත්තට යන්න. පේන පැත්ත ඔය පැත්ත නะ. මේ පැත්ත නොපෙනෙන පැත්ත. ඉතින් මේක මොනෝ විකාශන වෙනවද කියලා මන් දන්නේ නැහැ. මට පේන්නේ නැහැ. මට කිදීනේ නැවන්නේ නැහැ. ග්‍රහණය නොවෙන නිසා. බුදුරජාණන් වහන්සේට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඉඳන් අපි බුදුහාමුදුරු දිහා බැලුවේ. ඒ නිසා අපිට බුදුන් දකින්න ටිකක් අමාරු වුණා. අපි බුදුහාමුදුරන්ගේ පැත්තේ ඉඳන් බලමු. පොඩි කාලේ පුංචිම කාලේ මං හිතලා තියෙනවා පාඩම් බැරි වෙලා හරි ගැහුවොත් අපි ගිහිල්ලා නායක හාමුදුරුව ගැව්වොත් එහෙම බුදුහාමුදුරුව ඉස්සරහා තමයි කියන්නේ. ඉන්න එහෙම ඉන්නක දවසවලට මට දවසක් පේනවා මට බුදුහාමුදුරුව පේන විදිය නෙමෙයි බුදුහාමුදුරුවන්ගේ පැත්තේ ඉඳන් බැලුවොත් එහෙම මාව කොයි විදියට පේනේද? බුදුහාමුදුරන්ගේ පැත්තේ ඉඳන් බැලුවනම් එහෙම කොයි විදියටද පේන්නේ කියලා. ඒ නිසා ඔබත් බුදුහාමුදුරන්ගේ පැත්තේ ඉඳන් බලන්න, බුදු ගුණේ ඉඳන් බලන්න. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ගුණයට ලං වෙන්න ඕනේ. එහෙමනම් බුදුහාමුදුරු දකින්න විදියට දකින්න. ඉතින් බුදුහාමුදුරු කොහොමද අපිව දකින්නේ, ලෝකය දකින්නේ? අපි දකින්න ක්‍රමයේ අපි දන්නවනේ. දැන් ඔය පේන්නේ ඒ ක්‍රමයේ, ඔබ විඳින්නේ ඒ ක්‍රමයේ. ආයි අමුතු ඉගෙන ගන්න උවමනාවක් නැහැ. ඒ තමයි ඔබ දකින්න ක්‍රමයේ. ඔබ දකින්න ක්‍රමයට වඩා හාත්පසින් හැම පැත්තෙම සරුවාකාරයෙන්ම වෙනස් නැත්ද බුදු කෙනෙක්ගේ දැක්ම? වෙනස්. එහෙනම් ඔය ඔය ඔය දැක්මට වඩා හාත්පස වෙනස් වූ ක්‍රමයක් හදාගන්න. ඔය දැක්කට වඩා, ඔය දැකීමේ ගුණයට වඩා හැම පැත්තකින්ම වෙනස් ක්‍රමයක් හදාගන්න. තේරෙන්නේ නැහැ, තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. වෙන තැන්වර නම් පුංචි බබාලාගේ කොහොම එකින් එක කියා දෙනවා. එහෙම කියලා හරියන්නේ නැහැ. ඔබත් පිහිනමින් පීනන්න ඉගෙන ගන්න ඕන. අද ගොඩ ඉඳන් හැම එකක්ම ඉගෙනගෙන හරියන්නේ නැහැ. ඒ නිසා ඔබේ චින්තනයත් ඔබ වර්ධනය කරමින්, සිතන්න පුරුදු වෙමින්, විමර්ශනය කරමින් ධර්මය අහන්න ඕන. නැත්තම් පීනන්නේ මෙහෙමයි මෙහෙමයි කිය කිය හැමදාම ඉන්නෝ පීනන්නේ නැහැ. සම්මර්ෂණ ඥානෙ යෙදিলা ඔබේ කාරණයක් හැටියට, ආත්ම අවබෝධයක් හැටියට කරුණු උපදින්න, තමාතුලින් මතු කරගන්න උත්සාහ කරන්න. හුදෙක් දැනුමකට පමණක් සීමා වෙන්නේ නැතුව. පාලනය කරන්න දෙයක් නේ. සංවර කරන්න දෙයක් මේකේ නැහැ. අසංවර වෙච්ච දෙයක් මේකේ නැහැ. එහෙත් අපි අසංවර වෙච්ච දෙයක් තියෙනවා කියනවා, සංවර කරන්න උත්සාහ කරනවා. එතන අසංවර වෙන ස්වභාවයක් තියෙනවා. ඒකම තමයි අසංවරය. සංවර කරන්න උත්සාහ කිරීමම තමයි අසංවරය. දැන් ලෝකේ අසංවර වෙලා තියෙන්නේ මොකද? සංවර කරන්න උත්සාහ. ලෝකේ පාලනයක් නැත්තේ ඇයි? දේශ පාලන නිසා. ඒක තමයි ලෝකේ හැටි. ඔබ කරන හැම දෙයක්ම අදාළ වෙන්නේ ලෝකෝත්තරත්වයට නොවේ. ඔබ සිතන හැම දෙයක්ම අදාළ වන්නේ ලෝකෝත්තරත්වයට නොවේ. ඇත්තද නැත්තද? මම කරනවයි කියන තැනින් කෙරෙනවනම්, සිතනවනම්, පතනවනම්, විඳිනවනම්, විඳවනවනම් ඒකක්වත් ලෝකෝත්තර නම් නෙමෙයි. ඒක ලෝකේ නේ, ඒක මගේ ලෝකේ වැඩ. එහෙමනම් මගේ ලෝකේ වැඩ අතර හිර වෙන්න දෙයක් මෙතන නෑ. මගේ ලෝකේ අතර හිර වෙන දෙයක් නෑ. මෙතන කරන්න දෙයක් නෑ. කන්ට්‍රෝල් කරන්න දෙයක් නෑ. බලන්න දෙයක් නෑ. සිතුවිලි නැතුව ඇතුව ඉන්න දෙයක් නෑ. ඔබේ ජීවිතයේ ඔබට අත්‍යවශ්‍ය වූ දෙයක්, යතුරක්, මහරි වටින රොලෝසුවක් හරි මාලයක් හරි නැති වුණා. දැන් ඔබ ඒක සොයනවා. එහි වටිනාකම බොහෝ වුණා, බොහෝ වැඩි නම් මොකද ඔබ කරන්නේ? ගේ පෙරලගෙනම සොයන ඔක්කොම බිමට ඇඳලා දාලා යන්න දා. මම දන්න එක, මහත්මයාගේ මාලයක් වැටිලා වැලි මේ කොච්චරද ප්‍රමාණයක් ඔක්කොම ගොඩ දැම්මා. ටේලර් ගාන ගොඩ දාලා ඒක හෙව්වා. ඒ වගේ ඔබේ මනසත් ඔබට මේ වැටිච්ච වැහිලා තියෙන නිවන, වැහිලා තියෙන නිවන පාද ගන්න මේ අපිට අපි ඉන්න ඕන තැන හොයාගන්න බැරුව අපි අතරමං වුණු, අපි සිටිය යුතු තැන අපි සොයා ගැනීම සඳහා අපි හිතේ තියෙන ගොඩාක් දේවල් ගොඩ දාන්න වෙනවා. අයින් කරන්න වෙන ධර්ම අවබෝධයටපත් වුණාම හරි ෂෝක් කියලා හිතන හැමදේම හොඳයි. තියෙනවනම් හොඳයි, නැත්නම් ඒත් හොඳයි. මම එහා පැත්තේ අර පොඩි කුටි කෑල්ලක හිටියේ. ඉස්සල්ලාම උතන්ට මම ආවේ පාස්වෝල්ට් එකක් වගේ පොඩි එකක් හදාගෙන. වටේ තාප්පේකුත් නැහැ. පාරේ ළමයි යනකොට අහනවා, "අම්මේ අර බස් හෝල්ට් එකක්ද?" කියලා අහනවා. "නෑ නෑ පුතේ, පොඩි පන්දලක් එකක් බස් හෝල්ට් එකක් නේ ඒක." "නෑ, තනි කාමරේ නෑ. මං හිටව පොඩි කුටිය විතරයි තිබුණේ. මේ ඉඩම එක ගයක් නෑ." අනේ එකම එක ගයක්ද පොඩි පල්ලෙහා තිබ්බ. අනිත් ඒවා ඔක්කොම කාන්දානේ. දැන් තමයි මේ ඊට පස්සේ තමයි මේ ඔක්කොම හැදිලා තියෙන්නේ. බස් හෝල්ට් එක. ඒත් හොඳයි, කිසි වරදක් නෑ ඒකේ. ඒක හොඳයි. දැන් මෙහෙම තියෙනවා. මෙතුමන්ලට ඒ පින්නතොට පින් සිදු වෙන්න. මේත් හොඳයි. කවදාවත් හොඳයි. කොහොමත් හොඳයි. එකකින් අදහස් වෙන්නේ මේ ඇති මොකුත් අපි කරන්න ඕනේ නැහැ. මේ අදිෂ්ඨානයක් නැතුව ඔහි පල්ලෙන ගතිය නෑ. අර ලදපමණින් සතුට වෙන්නේ ඒ අයින් කරලා තියෙන්නේ. ලදපමණින් සතුට වෙන්නේ තමන්ට හැකි පමණ සේවාව කරන්න ඕන ලෝකයට. තමයි පරිමයෙන් ලෝකයට සේවාව කරන්න ඕන. ධර්මයේ බෙදා දෙන්න දහම ලෝකයට සේවා කරන්න ඕන. ගොඩනගන්න ඕන, ඉදි කරන්න ඕන. තමන්ගේ ජීවිතයට පහසුකම් ඇති කරගන්න ඕන. පින්නතුන්ගෙන් නිවාස ගෙවල් දොරවල් හදා ගන්න ඕන. යාන වාහන ගන්න ඕන. ඇඳුම් පැළඳුම් ගන්න ඕන. ගිහි දොර ලස්සනට තියා ගන්න ඕන. මේ හැමදේම කරන්න ඕන. තමන්ගේ දේ වෙන කෙනෙක් කරලා දෙන්නේ නෑ. ඒක තමන්ගේ උත්සාහය මත, නිර්මාණශීලීත්වය මත තියෙන්න ඕනේ. ඒ හැම දෙයකටම වඩා ඒ ඔක්කොටම කලින් තියෙන්න ඕනේ මොකන්ද? මානසික සුවතාවය. මානසික සුවතාවය. මේ කිසිවක් මට දීපුවා නෙමේ. මේ ඔක්කොම බුදුහාමුදුරුවන්ට දීපුවා, ධර්මයේ වෙනුවෙන් දීපුවා. ධර්මයේ උදෙසාම ඒව දිය කර හරින්නට දීපු දේවල් හැටියටයි මම සලකන්නේ. අර අර ඇඹිලි පිටියේ හිටපු ගොඩේ කොල්ලට මොකක්වත් හම්බ වෙලා නැහැ. ඒ කොල්ලට දෙන්නෙත් නෑ කවුරුවක් අද දන්නවනම්. ඒ මේ සියල්ලම බුදුරජාණන් වහන්සේට සහ ධර්මයේ වෙනුවෙන් තියෙන දෙයක්. ඒ ධර්මයේ අයිට මේක දී වෙන්න ඕන. එතකොට ධර්මයේ බාරකාරය හැටියට ඉන්නකොට උන්වහන්සේගෙත් ඒක පරිහරණය බවට පාත්‍ර වෙනවා. ඇයිද දැන් මේ සිසිලස මම එක විදියකටත් ඔබ එක විදියකටත් ලබන්නේ? අපි හැමෝම යම්කිසි සුව මට්ටමකට සමබරව ලබන්නේ. විශේෂයක් නැහැනේ. දැන් ඒකේ පරිපාලකයා කවුරු වුණත් භුක්තිය සමානයි. භුක්තිය සමානයි. ගොඩාක් තියෙනවා අක්කර 10 ගානක් වගා කරන මිනිස්සුත් බත් පිඟානයි කන්නේ. පොරි කුඹුරක් හැදුවත් ඒ මිනිස්සේ බත් පිඟානයි කන්නේ. එතකොට පැවැත්ම කාගේ? එක හා සමානයි. ලොකු විශේෂයක් නැහැ ඒකේ. වෙනසක් නැහැ. භෞතිකවාදී ක්‍රමයකින් අතහැරීම දැන් ත්‍යාගයේ තියෙන අතහැරීම. ඔය ත්‍යාගය කියන්නේ අතහැරීම තමයි. නමුත් කවදාවත් මෙතන තියෙන දේ අතනින් තිබ්බයි කියලා අතහැරෙන්නේ නැහැ. මෙතන තියෙන දේ අතනින් තිබ්බයි කියලා අතහැරෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ඒවා අනුගමනය කරන්නේ ඒ ධර්මතාවමයි. ඒකයි වෙනසක් නැහැ. මේ නිවස මේ මේ මේ ධර්මශාලාව අනුගමනය කරන්නේ ඒ ස්වභාවයමයි. ඒක නිසා ඒක කාගවත් නෙමෙයි. පරමාර්ථයෙන් බැලුවහම මේ හැමදේම හිමිකම සහ අහිමිකම කියලා එක තියෙන්නේ සම්මුතිය තුල. මේ ශරීර අපිට මේ මමයි කියලා මේ අයිති කියලා හිතා ඉන්න මේක මට අයිතිය නෑ. අනුන්ට අයිතියකුත් නෑ. මේක ස්වභාව ධර්මයේ පැවැත්ම. මේ සිත මට අයිතියකුත් නෑ. අනුන්ට අයිතියකුත් නෑ කියලා ගත්තොත් එහෙම මොකද වෙන්නේ අපිට? අපිට පුළුවන්කම තියෙන සංසිඳීමක් ඇති කරගන්න. මේ ලෝකෙ තියෙන ඔක්කොම මගේ කියලා ගන්න කමක් නැහැ. එක දෙයක් මගේ කියලා ගන්නේ නැතුව. ඒ තමයි මේ සිත මගේ කියලා ගන්නේ නැතුව මම පින්නතුන්ට කියනවා මේ ලෝකෙ තියෙන ඔක්කොම දේවල් මගේ කියලා ගත්තත් ඒ බර අඩුයි. ලෝකෙ තියෙන ඔක්කොම මගේ කියලා දේවල් ටික මගේ කියලා ගත්තත් ඒකේ බර අඩුයි. නමුත් මේ ඒකීය ධර්මයක් තියෙන අර ඔක්කොටම වඩා බර. මොකද්ද? මේ සිත මගේ. ඒ නිසා ආනන්දහඳු ලෝකේ තියෙන ඔක්කොම ටික ඒව ගන්නවා වගේ පේනවා. හැබැයි හිත වගේ නෙවෙයි. හිත මගේ නෙවෙයි. මට ඉතින් දුන්නම් මම එපයි කියන්නේ නැහනේ. ඕ කමන්නේ මොකක් හරි. ගුණ වෙච්ච ගේල් ගෙඩිය ඇවිරියක් උරක් කවන්නේ. ඒක සතුන් ඩාරි දානවා නේද? ඒ නිසා සිත මගේ නෙවෙයි. ඒ නිසා මම මුළු ලෝකෙම ගත්තාත් ලෝකේ තියෙන වැඩිම බර අයින් කරලා නම් තියෙන්නේ ප්‍රශ්නයක්. ඔබ තේරුම් අරගෙන නැතුව ඇති මෙතෙක් කාලයක්. ඈ ඔය යාන වාහන වලට වඩා, ඉඩ කඩම් වලට වඩා, මේ රටට වඩා බරයි මොකද්ද? සිත. මුළු ලෝකෙට වඩා, ලෝක බෝලෙට වඩා බරයි සිත. මුළු ලෝක බෝලෙම ඔබ ගන්න, ඔළුව මත තියාගන්න සිත බිමින් තියලා, සිත අතහැරලා. සිත අල්ලගෙන ඔබ හැරමිටියයි පොල් කට්ටයි විතරක් අරන් හිටියා. දැන් ඔක්කොම අතහැරියාම අපි අවධානයට කියන්නේ හැරමිටියයි පොල් කට්ටයි විතරයි කියලා කියන්නේ යාචකෙක් කියනවනේ. පින්න තුනේ ඒත් ඔබ ලෝකෙහි ඉන්න ලොකුම බර ඔළුවේ තියාගෙන ඉන්නගෙන බවට පත් වෙනවා. මොකද ඔබේ මේ සිත හෙවත් පංච උපාදානස්කන්ධය දරාගෙන ඉන්න නිසා. ඒ නිසා තමයි කිසි බයක් නැතුව ලෝකේ තියෙන ලොකුම බර බිමින් දියලා මහාලකා පළඳනාව පළඳගෙන විසාකා උපාසිකාවල් බොහොම ලස්සනට රූපක් සිරියාව ඇතුළ නේද ගමන් බිමන් ගිහිල්ලා තිනව පැවැත්මක් හදාගෙන තින ඇයි මුළු ලෝකෙම අල්ලගත්ත ලෝකේ තියෙන ලොකුම බර බිමින් තියලා තියෙන. ඒ නිසා තමයි මම කෙටියෙන් කියන්නම් මහණෙනි, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. අනිත් ඒවා ගැන කතා කරන්න ඕනේ මම කෙටියෙන් කියන්නම්. හකුලවා කියන්නම් පංච උපාදානස්කන්ධා දුක්ඛා වෙන එකක්. ඒකෙන් අදහස් වෙන්නේ අනිත් ඒවා දුක් නෙමෙයි මහණෙනි කියන එකත් ඒකේ අදහස් වෙනවා. මම කෙටියෙන්ම කියන්නම් මෙන්න මේකයි කියලා කිව්වහම අනිත් ඒවට වඩා ඒක අන්ඩර්ලයින් කරලා කියන කතාවක් එතන වෙන්නේ. තවර මහණෙනි මේ ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා මොනවද මහණෙනි? ඕක නෙමෙයි ප්‍රශ්නේ. ඕක විසඳ විසඳ ඉන්න එපා. ඕකට උත්තර හොය හොයා ඉන්න එපා. මෙන්න මේකට උත්තරේ හොයන්න. මේක නැති කරගන්න. මේක නැති කරගත්තන් අර ප්‍රශ්න නෙමෙයි. දැන් මං ඒකනේ මට කවුරුවක්වත් මට කවුරු බනින්නේ බැන්නත් මං කියන්නේ මට කියන්න එපා ඇවිල්ලා කියලා. එහෙනම් වැඩන්නේ අවුරු බණින්නේ දොස් කියන්නේ. එහෙම කියන්නේ මම කියන ප්‍රථම වැරද්ද බැන්නේ කියලා නෙමෙයි. මට ඇවිල්ලා ඕක කියපු එක. මොකද තවට කිව්වේ. ඒ කියන්න ඕනේ. ඒක යාට අදාළයි. මට බණින්නත් ඕන මිනිස්සු, හොඳ කියන්නත් ඕන මිනිස්සු. කවුරුත් ඒක කියන්න අවශ්‍යතාවය තියෙන බණින අය ආයි හොඳ කියන, හොඳ කියන අය ආයි බණිනවා. මේක මහත්මයෙක් හිටියා. මන් දහම් පොතක් පතක් දුන්න පොඩි මේකක් දුන්නා. එතුමා හිතලා තියෙනවා මේ හාමුදුරුවෝ තර අනිත් හාමුදුරුවෝ වගේ මේ ප්‍රසිද්ධ වෙන්න හදන හාමුදුරු කෙනෙක්. ඒ වගේ එක්කෙනෙක් කියලා හිතන් ඉන්නවා. ඒ ආගේ සංකල්පේ. දැන් කාලයක් ගියාට පස්සේ හිතනවා, ඊගනේ මං ඉස්සෙල්ලා හිතාගෙන හිටියේ මෙහෙමයි හාමුදුරුවෝ කිව්වා. මම කිව්වා මම ඒක දැක්ක, මට ඒක දැනුණා. මම ඒ ගැන මොකුත් කතා කරේ නැහැ. ඔබතුමා මේක දවසක තේරුම් ගනීවි කියන අදහස. ඒක මේ මනසනේ තියෙන්නේ නේද? උපාදානේ නොකරන ගුණය. එතකොට සාමින් වහන්සේගේ නම මේ වෙනවා කියන්නේ ඒ නම මතින්, ඒ හඬින්, ඒ බපල්ලකින් නෙමේ බණ ටික යන්නේ. ඒ නිසා ඉතින් මේ නම කවුරුත් දැනගන්න කෝණ කරනවා. වෙන පිහිටක් නැහනේ. එහෙම ඇරෙන්නේ ඒ නමේ අයිතිකාරයෙක් නැහැ. මට නමක් නැහැ ඇත්ත වශයෙන්ම. මම නිර්නාමික පුජ්‍යලේ. පුජ්‍යලේ කිව්වොත් ඇරදි නිර්නාමික වුණොත් පුජ්‍යලේ නෙමෙයිනේ. ඔව් නිර්නාමික පුජ්‍යලේ නෙමෙයි. ඔබත් නිර්නාමික වන්න. ලෝකේ පළමු වතාවට නිර්නාමික වූ පුජ්‍යලා කියන නම අපි වාචික කරමුකෝ. තැනත්තා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ මේ ශාසන ධර්මයේ නිර්නාමික වූ තැනත්තා පැහැදිලි කරලා තියෙනවා. මොන සූත්‍රයේද? ධම්මචක්කපවත්තන සූත්‍රයේදී තමයි පළවෙනි ලෝකයේ බුදුරජාණන් වහන්සේට පස්සේ නිර්නාමික වූ පුජ්‍යලා වන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ. දැන් දෙරණනේ මං කියවෙක දෝෂ සහිත නම් ඔනොතනින් තේරුම් ගන්න පුළුවන්. ලෝකේ නිර්නාමික පුජ්‍යලයා. දැන් කොණ්ඩඤ්ඤ නොවේ, කොණ්ඩඤ්ඤ නාමං අහෝසි නිර්නාමික වූවා. ඒ ඔබත් නිර්නාමික විය යුතුයි. එහෙම යන්න ඕනේ නෑ. මේක පැහැදිලිවම නුවණ යොදලා ඉවරලා තමන්ගේ අවසාන දෘෂ්ටියත් අහකට දාන සැනින්ම ස්වභාව ධර්මයේ තුලින්ම ධර්මයේ පහළ වෙනවා. දේශනා ශ්‍රවණය කරද්දිම තමයි, ඒ සම්මර්ෂණය කරද්දිම තමයි ශාසන ඉතිහාසයේ හැම කෙනෙක්ම නිවන් දැකලා තියෙන්නේ. ඕන මේ පොත් බලන්න, ත්‍රිපිටක ඕන පෙරළල ඕන සූත්‍රය බලන්න. මේ සූත්‍රය අසද්දි මේ අය නිවන් දැක්ක කියලා මිසක්, අර ධානයට ගිහිලා අකින්චානං ඡායනතර ගිහිලා නේව සංඥාන ආසඤ්ඤායතනෙට ගිහිලා ආයිපස්සට ඇවිල්ලා ඒව ජීර් ගහ ගා හිටියේ නෑ මේ බනහන්ද නෑ මේ කවුද මේ මෝඩ කතා මේවට එකතු කරේ පසු කාලේන සාසන ද්‍රෝහී සාසන ද්‍රෝහී සාසනෙ විනාශ කළා ඊට පස්සේ කෑලි අඩුවෙන් දෙනවා අර පොඩි ළමයින්ට තියෙනවනේ අර ලංකාව හදන්න කියලා ප්ලේට් ඔක වඳුරෙක් හදන්න තියෙන කෑලි ලංකාව හදන්න තියෙන කෑලි ටික කවලම් කරනවා හරිද කවලම් කරලා ඉවරලා දෙනවා ළමයා හදනවා ලංකාව හැදෙන්නෙත් නෑ වඳුර හැදෙන්නෙත් නෑ ඒකට හේතුව කෑලි දෙකට මාරු වෙලා ගිහිල්ලා ඒ නිසා Hindu ධර්ම හොයාගන්නත් බැරි වුණාම බුදු ධර්ම හොයාගන්නත් බැරි වුණා මොකද වෙන්නේ ආපි නිකන් Hinduත් නෙමෙයි බෞද්ධත් නෙමෙයි ඒගොල්ලෝ මේ ද වෙලාදී අනේ ඒක Hindu නෑ ඒක Hindu කියලා හොයාගන්න ඕන ඒක ඒ විදිහට ඉන්න ඕන මේක බෞද්ධත් නෙමෙයි Hinduත් නෙමෙයි වගේ කවලම් වෙච්ච ගමන් ඉතින් යාට කවදාවත් ලංකාව හදාගන්න බෑ අඳුම ධර්මේ හනුම හදාගන්නත් බැරි වෙනවා ඒ නිසා ගොඩකින් නෙමෙයි ඊටාම මේ අවබෝධයෙන් දේශනා කරන ධර්මයක් නිසා පින්නතුන්ට මේක පැහැදිලිව තේරුම් කරගන්න අවකාශය තියෙනවා සම්මර්ෂණය කරලා තේරුම් ගන්න වටහා ගන්න උත්සාහ කරන්න තමන්ට මේක තේරෙයි. හැබැයි මේක විමසන්නේ නැති කෙනෙකුට මේක වෙන්නේ නැහැ. මේ හැමෝටම දෙනෝ ලී කෑලි දෙකක්. ගිනි අවුලවා ගන්න කියන ඔය ලී කෑලි දෙකකින්. එක්කෙනෙක් ගිනි ඔය නිකන් ලී දෙක මෙහෙම අර මොනවද මේ ලී කෙලි සෙල්ලම වගේ ගහ ගහ ඉන්නවා. එහෙනම් තව එක්කෙනෙක් ඔක හැරමිඩියට තියාගෙන ඉන්නවා. තව එක්කෙනෙකුක පස්සේ ගිනි අවුලවා ගන්නවා කියලා තියන. ඒක කරන්නේ නැද්ද? මේ හැමෝටම දෙනෝ ලී කෑලි දෙක දෙනෝ ඔගේ ගිනි අවුලවා ගන්නවා. සමහර කට්ටිය ඔක බෑග් එකේ දාගෙන අනිත් අය ගිනි අවුලවා ගන්නකම් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා නමුත් මේ කවුරු හරි කෙනෙක් හරියට ක්‍රියාත්මක වෙලා ඒ පිළිබඳව දිගින් දිගට යෙදුනොත් ඒ ධර්මයේ යා අර ගිනි අවුලවා ගන්නා සේම ධර්මයේ අවබෝධ කරගන්න. ওই ධර්ම අවබෝධය කරගත්ත කෙනකින් තව මේ ඉන්නවනේ ගාහසියක් අවබෝධයටපත් වෙච්ච එයාගෙන් අහලා බලන්න ඒගොල්ලෝ කොහොමද ඒ අවබෝධයට ආවේ කියලා. කල්යාණ මිත්‍ර ශ්‍රවණය, සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ශ්‍රවණය සහ සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්මපටිපatti අවබෝධය ඇති වෙනකම් පුදුමාකාර විදියට උනන්දුවක් ඕනකම. හිතට එන එක එක දේවල්. ඒ එතකොට අහන්න ඕන මම්මලොත් ඕකුන් අද මැරෙයිද? ළමයි හැරි නිසා මොනුගුරුව හැරි නිසා කියලා හිත නතර වෙනවා නම් අහන්න ඕන මං දැන් මලොත් ඔය හාදියෝ ටික මැරෙයිද මං වෙනුවේ? ඒකත් නැත්තම් ඔය මේ ඔය වැඩ ටික අත්හරියිද? අත්හරිනවද? දැන් අම්මලගේ මගාරින්නේ ගොඩක් වෙලාවට අනේ මොන පුරා බලා ගන්න කෙනෙක් නැහැ. ගෙදර මුරට ඉන්න කෙනෙක් නැහැ මේකේ දින හට්ටි වලන් ටික අරයි අයයි කියලා. ඒ නිසා බනහන්න ඉන්න විදියක් නැහැ හාමුදුරු ගෙදර මුර. මලොත් අද? ගේ මුර වෙන්නේ නැද්ද? ආගයට කර. ඒ නිසා හිතට අනිවාර්යෙන් කියන්න ඕන මේ බැඳීම් වල මෙහෙමයි. නෝනට මහත්යට බැඳලා තිබුණත් හදවතින්ම ගැඹුරින් මේවත් හරින්න මේකෙනුත් අර අත්හැරීම කියන එක සර්ව සම්පූර්ණයෙන් අත්හරින්න උවමනා වෙන්නේ නැහැ. 100%ට 50%කට වැඩි ප්‍රතිශතයක් මේ ලෝකෙ හැම දෙයකින්ම අත්හැරීමක් තියෙන්න ඕන මානසිකව. ඒ කියන්නේ 100%ට 55, 60, 60, 75. එයිසම මගේ මනස තුල මම දකිනවා 75%ක විතර අත්හැරීමක් තියෙනවා මම ළඟ. 125%ක විතර අල්ලගෙන තියෙනවා. එතකොට මම බර කොහටද? ලෝකෝත්තර පැත්තට. මම 75%ක් බරයි ලෝකෝත්තර. 125 මාව ගෙනියන්න පුළුවන් කමක් නැහැ කොහටවත්. ඈ 3-2 බලය තීදි පරාජය කරන්න බෑ. ඉතින් ඒ නිසා සතර පායට ගෙනියන්න බෑ, දුගදියට ගෙනියන්න බෑ. පාපයකට ධර්මයකට සිත යොමු කරගන්න පුළුවන් කම නෑ. එහෙම තියෙන ස්වභාවය. එහෙමනම් කෘතඥයෙක් කියලා කියන්නේ එයාට සිත හරියට පැහැදිලිව පේන්නේ නැති කෙනෙක්. ඒ කියන්නේ ජලයට මඩ දිය වෙලා තියෙනවා වගේ. එයාට හරියට පේන්නේ. එතකොට අපි ධර්මයට ළඟා වෙනවා කියලා කියන්නේ හිත පැහැදිලිව දකින කෙනෙක්. ඒ සිතේ බොරගතිය දකින්නේ කැමති නැති කෙනෙක්. ඒ සිතේ පිරිතුරු බව, පිරිසුදු බව දකින්නම කැමති වෙන කෙනෙක් බවට පත් වෙනවා. චිත්ත පාරිශුද්ධත්වය අපේක්ෂා කරන කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපි මොනවද කරන්නේ? ඊට පස්සේ මොකුත් කරන්න දෙයක් නැහැ. දැන් මේ ස්වභාවිකව සද්ද ඇහෙනවා. මේ සද්ද ඇහෙන්න ඕන නැහැ කියලා හිතුනොත් එහෙම. එයාට පුදුම ප්‍රශ්නයක් වෙන්නේ මේ සද්ද නතර කරන්න කියන්නේ. දැන් අපි එක හාමුදුරුවෙක් කියනවා සද්ද නතර කරන්න කියලා ඉවරලා උන්වහන්සේ කරපු වැඩක් තමයි බුදු කුටියක් තිබුණා. ඕකේ බුදු පිළිම අයින් කළා. බුදු කුළුමේ අයින් කළ ඉවරලා එයා ඇතුළට ගිහිල්ලා දරවහගත්තා. ඊට පස්සේ හුස්ම ගන්න බෑ. ඊට පස්සේ ආයි අයින් කරලා එළියට ආවා. ඇවිල්ලා ඒක රවුමක් විදලා ඉවර වෙලා එළියේ ඉඳලා බටයක් ගෙනල්ලා ඉවර වෙලා පොඩි අර කම්පියුටර් ෆෑන් එකක් දාලා ඇතුළට හුලන් යන්න හැදුවා. කියන්නේ සද්ද හුලන්න බැරුව. එතකොට මානසික පීඩා තියෙනවා. දැන් එක්සර තිබුණා මේ අපිත් මාත්‍යේ භාවනාව කළා. අනිත්‍ය භාවනාව. අනිත්‍ය භාවනාව කියලා ඒගොල්ලෝ දෙන අනිත්‍ය විදිහේ භාවනාවක් තියෙනවා. ඒ දෙන්නේ අනිත්‍ය භාවනාව කියලා කෙනෙක් රැවටෙන්න පුළුවන්. මොකක්ද දෙන්නේ? මේ සිතුවිලි පහළ වෙනකොට අනිත්‍යයි කියලා වයින් කරනවා. ආයි මොකක් කරන්නේ? අනිත්‍යයි කියලා ඔහොම අයින් කර කර අයින් කරගෙන අයින්ගෙන ඔක්කොම අර ප්‍රතික්ෂේප කරනවා. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා වටපිටාවේ ඉන්න අයත් ප්‍රතික්ෂේප කරනවා. හෑ පාර යන මිනිස්සු කෙරුවොත් එයත් ප්‍රතික්ෂේප කරනවා. ඕම ගිහිල්ලා ඉවරලා අවසානයේ යාව අමුතුම මිනිස්සේ බවට පත් වෙනවා. සමාජගත කරන්න බැරි පුජ්‍යලේ බවට පත් වෙනවා. කන්ට්‍රෝල් එක ඉක්මවා ගියොත් එමෙති මොක මම කාලයක් කරගෙන යද්දි මම තේරුම් ගත්තා මේක නම් වැඩේ පොට වරදින පැත්තක් කියලා. ඉතින් අපි මේ භාවනා ක්‍රමෙන් අයින් වෙලා තියෙනවා. ඒ නිසා මටත් ওই පටු ක්‍රම සරල ක්‍රම මොනවා හරි හදලා මේ ඇත්තොන්ට තේරෙන්නේ නැහැ මේ ඇත්ත මෝඩයි කියලා ඔය වම දකුණ හරි මොන මොනවා හරි පොඩි පොඩි සිම්පල් ක්‍රමවේදයක් දාලා උඩට ගන්න පල්ලෙහාට ගන්න එහෙම නැත්නම් නල්ල දිහා බලන් ඉන්න නාහේ දිහා බලන් ඉන්න මෙතන ඉඳන් හුස්ම බඩට එනකන් යන්න බඩේ ඉඳන් එළියට එන්න නේද ඒ 1 2 3 කියලා ගණන් කරන්ද නැත්නම් නේද මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා කියලා සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටියේ තව තවත් ගිල්ලවන්න ඒ මම නිදුක් වෙම්ම මම නැත්නම් මම නිදුක් වෙන්න නෙමෙයි ඕන මම මැරෙන්න නේ මර මම මැරෙම්වා කියලා කියන්න මම නිදුක් වෙම්වා නෙමෙයි මම මැරෙම්වා කියලා භාවනා කරන්න ඕනේ කේ මේ මම නිදුක් වෙම්වා හාමුදුරනේ මෙතන මම මැරෙන්න ඕන කියලා කියන්න බුදුහාමුදුරු දේශනා කරන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා ඒකේ අදහස් කරන්නේ මොකද්ද භවයෙන් නිදහස් වේවා කියන එක නේද මේ මම නිදුක් වෙම්වා කියලා කියන්නේ ඒකේ මම නිරෝගී වෙම්මා කියලා කන්නේ මේ මම මැරෙන්නයි ඕන. දැන් එතන තියෙන්නේ මේ භවයෙන් නිදහස් වෙන්න. එතකොට හරි. මම මැරිලා. එතකොට සම්බුද්ධ වචනය හරියට අපි තේරුම් කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රියේ මොකන්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වූ මෛත්‍රිය වඩන්නේ නැහැ අද අපේ අය. අර Hindu ආගමේ තිබුණු මෛත්‍රිය ටික තමයි වඩන්නේ දිග සත්තුද ළඟ සත්තුද උපදින සත්තුද උපදින්න ඇතු ඉන්න සත්තුද ඒගොල්ලන්ට උමනා වුණ හැම සතෙකුටම මෛත්‍රීසිත වතුරවන්න ඕන කියලා මේ සතා විසින් අර හැම සතාටම කරුණාව දක්වන්න ඕන කියලා ඔය හදාගත්ත නිගණ්ඨ දාමේම කට්ටිය ඒක ඔක්කොම දාගෙන දුන බුදුහාමුදුරුත් ඒ ටික ඔක්කොම පිළිවෙලට කියාගෙන ඇවිල්ලා පැහැදිලි කළා මහණෙනි මෙත්තාය වික්ඛවේ චේතෝ විමුක්තිය මහණෙනි, මෛත්‍රිය කියන්නේ චේතෝ විමුක්තියට මිසක් චේතනා කර්ම හදාගෙන එක එක සතා මතක් කර කර ඉන්න එක නෙමෙයි. දිග සතා මතක් වෙනකොට මොකද තියෙන්නේ? ඒ චේතනා කොට සතා, තිය උපදින සතා, උපදින්න ඉන්න සත්තු, ඒ චේතනානේ. මහණෙනි, ওই චේතනා ගැට ගහ ගහ ඉන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. චේතෝ විමුක්ති මෙත්තාය මෛත්‍රී. මෛත්‍රිය කියන්නේ මහණෙනි භික්ඛවේ මහණෙනි චේතෝ විමුක්තිය. ඔය භික්ඛවේ කියලා කියන්නේ සසරින් නිදහස් වෙන්න කැමති කියන අයට. සසරින් කැමති, නිදහස් වෙන්න කැමති මිනිසුනේ මෛත්‍රිය කියන්නේ චේතෝ විමුක්තියට. ඔය භික්ඛවේ කිව්වහම අපේ අය කියන්නේ හාමුදුරුවන්ට කියලා. හාමුදුරුවන්ට නෙමෙයි, නිදහස් වෙන්න කැමති ඕනම කෙනෙක් භික්ඛවේ. මේ ලෝකෙන් නිදහස් වෙන්න කැමති කෙනෙකුට, මේ දුකෙන් නිදහස් වෙන්න කැමති ඕනම කෙනෙකුට භික්ඛවේ. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය. මෛත්‍රිය කියන්නේ චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තිය වඩන්න කියනවා. ආසේවිතා භාවිතා. හැබැයි චේතනාවත් තුල ඉඳලා වඩන්න එපා. දැන් අවබෝධ කරගත්තාට ඕන වඩන්න කොහොමද කියලා අහනෝනේ ගොඩක් තැන්වල නිතරම. මෙතන ඉඳලා මම මොකද්ද කරන්න ඕන කියලා. චේතෝ විමුක්තිය වඩන්න. හැබැයි මතක තියාගන්න චේතනාවකද ඉන්නේ කියලා හොඳට සැලකිලිමත් වෙන්න. දැන් සමහර වෙලාවට සීරුවෙන් ඉන්න කියලා කිව්වම කට්ටිය පාසුවෙන් ඉන්නවනේ. ළඟට ගිහලා සර් තමයි කෝට් එකෙන් අහනවා, "ඔය සීරුවෙන්ද?" "ඔව් සර්, සීරුවෙන් ඉන්නේ." "සීරුවෙන් කොහමද ඉන්නේ කියලා ඉතින් සීරුවෙන් හදන්න ඕනේ යා." ඉතින් ඒ නිසා තමන් ඉන්න ඉරියව්ව ගැන තමන් සැලකිලිමත් වෙන්න ඕන. තමන් ඉන්නේ චේතනාවකද නැද්ද කියන එක. පළවෙනි ධර්ම අවබෝධය ඇති කරගන්න අපහසුයි. ඒක තමයි ගොඩාක් ලොකු වටිනම දේ. ඒ කියන්නේ මහා සාගරයේ ඉඳලා ගොඩ බිමකට එනවා. ගොඩ බිමකට ආවට පස්සේ දැන් නම් ඉතින් ගහක තියෙන ගෙඩියක් හරි කාලේ ජීවත් වෙන්න හැකියාව තියෙනවා. හැබැයි ගොඩ බිමකට ආව මිනිස්සෙකුට රස්සාවක් හොයාගෙන ඉඩමක් අරගෙන ගෙයක් හදන කලේසි වැඩක්ද? සමහරලාට අර මහා සාගරයේ දුක් විඳ වගේම දුක විඳින්න වෙනවා. පැහැදිලිනේ? ඉතින් ගෙයක් හදාගත්තත් ආයි ආයි අපේ මිනිස්සු ඒ ගෙදර ඉන්නේ වෙන්නේ රාත්‍රී කාලේ විතරයි. දවල් තිස්සේ මොකද වෙන්නේ? කොයි හරි කම්මලක හරි ආයතනයක හරි කොයි බහරි සේවය කරන්න වෙනවා. ආයේ ගෙදර ඉන්න එක අභියෝගයක් ඊට වඩා. හදාගත්ත ගෙදරට වෙලා ඉන්න හම්බෙන්නේ නැණි කියලා ප්‍රශ්නේ තියෙනවා. ඊට පස්සේ ඒ ගෙදර වාසය කිරීම ඊටත් වඩා අභියෝගයක්. ඒක සුවය ලැබීම ඊටත් වඩා අභියෝගයක්. ඒ නිසා ඉස්සරහට යන පළවෙනිම කාරණේ අපි දකින්නේ ගහ ගහරි ගෙඩියක් කඩාගෙන ඉන්න මේ ඇත්ත ගොඩට ඇවිල්ලා ඉන්න ඕන සතර අපායන් නිදහස් වෙන තැනට ඇවිල්ලා ඉන්න ඕන. මගේ අපේක්ෂාව එච්චරයි. ආයේ එතෙන් එහා මම බලන්නේ. අර ජීවිත ආරක්ෂක නිලධාරීන් ඉන්න ඕනේ, වෙරළ ආරක්ෂක අය. ඒගොල්ලන්ගේ අදහස මොකද්ද? දියේ ගිලෙන කෙනා ගොඩට ගෙනල්ලා දානවා. ගෙනල්ලා දාලා මූලික ප්‍රතිකර්ම ටික වතුර ටික අයින් කරලා ඉවරලා එයාගේ ඇඟේ පෙවිල තිබුණොත් අයින් කරලා ඉවරලා එයා බාර දෙනවා. රෝහලකට හරි පාට හරි එතරින් එයාගේ කාර්යය ඉවරයි. ඊට පස්සේ එතන ඉඳලා මේ මිනිස්සුන්ට හුස්ම ගන්න පුළුවන් නම්, සිහිය තියෙනවා නම්, කල්පනා තියෙනවා නම්, මේ මිනිස්සු වැඩකන් ටික අර ගන්න ඕන, බිල් ටික ගෙවහ ගන්න ඕන, ගෙදර යන්න ඕන, වැඩ කර ගන්න ඕන. ඒ නිසා අපිට අපි මගේ රාජකාරිය වෙරළ අයිනේ ඉඳලා මේ දියේ ගිලෙන කෙනාව ගොඩට ගෙනල්ලා දාලි වෙරළා යන්තම් හුස්ම ගන්න පුළුවන් මට්ටමට හදලා ඉවරලා තමන් වැඩේ තන ඉඳන් බේට් ටික අරගෙන කරගන්න කියලා කරලා අතහරනවා. මට ඒ ඇති. ඒ හොඳටම ඇති. ඒක නෙමෙයිද වටින්නේ? එතන ඉඳලා තමන් දෙපයින් ශක්තිමත් වෙන්න බෑ. හැමදේම කරන්න බෑනේ. දැන් අම්මල තාත්තලට දිගට දිගට පෝෂණය කරන්න පුළුවන්ද? එහෙම බෑනේ. දරුවන්ට දහත දෙපයින් හැදුවාම, ඉන්ද්‍රියන් හැදුවාම ඒගොල්ලෝ එකේ තමන්ගේ කුසලතාවය අනුව, තමන්ගේ ශක්තියින් අනුව තමන් දියුණු වෙන්න ඕන. සංවර්ධනය වෙන්න ඕන. එහෙම නැතුව ඒක හැමදාම තව කෙනකින් තව කෙනෙක්ව යැපෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. සේවාවක් තියෙන්න ඕන. දැන් මට හම්බ වෙන දේවල් තියෙනවා. මං හිතන්නේ මට පිනට හම්බ වෙනවායි කියලා. මං හිතන්නේ ප්‍රතිඋපකාර හම්බ වෙනවායි කියලා. එහෙම හිතුවා වරදක් තියෙනවද? ඒක කිසි වරදක් නැහැ. මට සත පහකට පිනට මම ඉස්සර බෝඩ් එකේ උද්ගාලා දෙනවා පිනට සත පහක් අත් වෙපා කියලා. ඒ පිනට? පිනට එපා. ප්‍රතිඋපකාර. සාමින් වහන්සේ සේවයක් කරනවා. සාමින් වහන්සේ මුදලින් අගේ කරන්න බැරි සේවයක් ලෝකෙට දෙනවා, මිනිස්යන්ට දෙනවා. රක්ෂණයකින් කරගන්න බැරි වෙර දැන් වාහනයක රක්ෂණයක් කරන්න ගියාම කීයද? මේ ලක්ෂයකට ආසන්න ගාණක් ගෙවනව අවුරුද්දට. නේ? වාහන පාවිච්චි කරන අය දන්නවා. එතකොට හාමුදුරන්ට දීලා තියෙනවද ලක්ෂයක් කිය රක්ෂණයක් බැලුවා? එච්චර දීලා නෑ නේ. ඒ නිසා එක අතින් බලනකොට ඒක හොඳයි. පස්සේ බලනකොට වාහනයකට දෙන්න වෙන ඊරවණ ගාණක්. මේ රක්ෂණ ගාණක්. මේක ලයිෆ් ඉන්ෂුරන්ස් නෙවෙයි, මේක සංසාරෙම ඉන්ෂුරන්ස්. ඈ අවුරුද්දක් නෙවෙයි සංසාරෙම. ඒක ඉතින් කියන්න බෑ. ඒක අවබෝධ කරගත්ත අපේ දරුවෝ, අපේ පින්වත් මහතුරු, මේ මහත්මයලා පින්නතුන් කියන දේක් තමයි සාහිණාස. ඒක අපිට තියෙනවා නම් අපි මුළු සියල්ලම දුන්නත් ඒක ඉවරයක් කරන්න පුළුවන්කම නෑ සාහිණාස. අපි මුළු ජීවිතේම හම්බ කරන දේ දුන්නත් ඔබ වහන්සේට ඒක නිමක් කරන්න බෑ. ඒක වටිනකම කියන්න බෑ. ඒකෙන් ගණන් හදන්න බෑ. ඒ නිසා මම පින්නට මේව කරන්න ඕනේ. පින් කන්න පින්නට කන්න ඕනේද? නෑ. ඉතින් අපිට පුළුවන් නම් දායකයට හිතෙන මට්ටමට හිතා ගන්න පුළුවන් වෙලා තියෙනවා නම් ස්වාමින් වහන්සේට අපි ණයයි කියන මට්ටම අපි දිනා ගන්න පුළුවන් නම් අන්න නියම වික්ෂුප්තය. නේද? හාමුදුරුවෝ ණයයි ගිහියන්ට කියන එක අදහස නෙමෙයි. ගිහියන්ට හිතන මට්ටමට අපිට සේවයක් කරන්න පුළුවන් නම් හාමුදුරුවන්ට අපි ණයයි කියලා හිතෙන මට්ටමට හිතන්න පුළුවන්. ඒක තමයි තියෙන්නේ. එහෙම ණයයි කියලා එකක් නැහැ. අපි මේ ශාසන ධර්මයේ ලැබුවා. අපි මේ ශාසනයට සේවය කරනකොට අපි ධර්මයට ණයවත් කාටවත් ණයවත් නැහැ. ඒ නිසා අපි මේ ආයතනයෙන් ලබා දෙන්නේ ධර්මය. දැන් මගේ ඥාතීන්ට උනත් මම ලබා දෙන්න ඕන ධර්මය. කාටුණත් දෙන්න ඕන ධර්ම අවබෝධය කරගන්න. ධර්ම අවබෝධය කරගත්තොත් මොකද වෙන්නේ? සියල්ලම තියෙනවා. සියලු ධනය තියෙනවා. නේද? ඒකයි කටයුතු. ධර්ම අවබෝධය වෙච්ච කෙනෙක් අනිත් කෙනාට දෙන්න උත්සාහ කරගන්න ඕන ධර්මයමයි. දැන් මේ ස්වාමීන් වහන්සේට යම් යම් දේවල් පූජා කරන්නේ ඒ හැමදේම ධර්මයේ උදෙසා. ආයි ප්‍රතිචක්‍රීයකරණේ වෙන නිසා ධර්මයේ උදෙසා ඒක මේ වෙන නිසා. ඒ නිසා අපි යම් කිසි ඥාතිත්වයක් තියෙනවා නම් පුත්‍රයෙකුට වේවා දරුවෙකුට වේවා හිත අපි දෙන්න ඕන මොකද්ද? අපි ගොඩක් ආදරේ නම් ධර්මයේ දෙන්න ඕන. මගේ හිඟන්නේ කුටත් එහෙම කරා දවසක්. හැම වතාවෙම දෙනව මල්ලක් හදලා. හැම දිගටම දෙනව ලොකු මල්ලක් හදලා දෙන නිසා මාසෙකට සැරයක් එනවා. මම එක වතාවක යාචකයාට කිව්වා මං තමුන්නාන්සේට අද හත පහක්ක් දෙන්නේ නැහැ. මුකුත් දෙන්නේ නැහැ. එනවා කියලා අඬ ගහගෙන ගිහිල්ලා අර අමුත්තන් හම්බ වෙන ස්ථානයක් හරි ගස්සලා දිනනවා. එදෙන් ඩයිල මම විනාඩි 45ක් ඒ මනුස්සයට බණ කිව්වා. මං කියන දේ හොඳට අහගෙන ඉන්නවා කියලා ඉවරලා කියෙව්වා. ඒ මිනිස්සයා කියපු දේ තමයි හාමුදුරනේ ඔබ වහන්සේ හැමදාම දුන්නු දේවල් මාසයක් යනකොට ජීර්ණය වෙලා ඔක්කොම ඉවර වුණා. ඒත් අද දුන්නු දේ ජීවිතේ පුරාම ජීර්ණය වෙන්නේ නැහැ, ඒක ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා ජීර්ණය කරලා ඉවර කරන්න බැරි දෙයක් ඔබ දන් දෙන්න. ඔබ ලබන්න. මොකද්ද? ධර්මයේ දෙන්න. ඔබ හිතනවා නම් ඔබේ කවුරු හරි දුප්පත් දරුවෙක් හරි ඥාතියෙක් හරි කාට හරි අනේ මෙයාට පෝසත් කරවන්න ඕන කියලා. පෝසත් කරවන්න ඕන මොකෙන්ද? ධර්මයෙන්. ඒ නිසා මම බණ අහනවා නම් ඕන කෙනෙකුට CD දෙනවා, පොත් දෙනවා, රේඩියෝ අරන් දෙනවා, ඕන දෙයක් කරනවා. රුපියල් සතවලින් මිනිස්සු පෝසත් කරවල වැඩක් වෙන්නේ නේ? ගහක් යට හිටියමුකෝ. ප්‍රශ්නයන්නේ ගහක් යට. මො මේ ගහ කොච්චර මේ ලස්සන රටද? මේ මේ රටේ ගහක් යට ඉන්න පුළුවන්. ගහක් යට හිටියත් ඒක දුප්පත් නෙමෙයි. එහෙමනම් මේ ලෝකේ දුගී ගම නැති කරන්න පුළුවන්කම තියෙන ධර්මයට මිසක් ධනයට නොවේ. දුගී ගම නැති කරන්න පුළුවන් ධර්මයට මිසක් මුදල් වලට නොවේ. මදිකමින් පෙළෙනවා නම් කොච්චර තිබුණත් එයා දුගියෙක් නෙමෙයි. දුගියෙක්. මදිකමින් පෙළෙනවා නම් දුගී. මදිකමින් පෙළෙන්නේ නැත්තම් ගහක් යට හරි වාඩි වෙලා මුලයක් ගහගෙන ඉන්නවා. එයා දුගියෙක්ද? එයා දුගියෙක් නෙමෙයි, අපෝසතෙක්. එනිසා ගහක් යට ඉරිච්ච රෙදි කඩක් ඇඳගෙන පෝසතෙක් වෙන්න පුළුවන්. ඒක තමයි පෝසත්කම. ඒ පෝසත්කමින් නැගිටින කෙනා එයා දන්නවා මහා මංගල සූත්‍රයට අනුව තමන්ගේ ජීවිතේ හැඩගස්ස ගන්න. නැත්තම් අර ධර්මයේ ආතුල නැත්තම් එයා ලද්දන් ලද්දන් විනාශේති. ලද ලද දේ විනාශ කරනවා. ඒ නිසා ඔය නොහික් මොනු ජීවිතේ හදාගත්තේ නැති දරුවන්ට අම්මල සමහර කට්ටිය ඉන්නෝ ඔහේ සලකනෝ සලකනෝ සලකනෝ. කවුද හැදෙන්නේද කවුරුත් නෑ. මේ මාළමේ පැත්තේ ඉන්න එක අම්ම කෙනෙක් හිඟා කරනවා. හිඟා කෑවම හැන්දාවට ළමයා ඇවිල්ලා කුඩුකාරය හොරකම් අර කැදගෙන යනවා. ඒ ළමයට හැමදාම සිඟා කාලා අර ළමයට සල්ලි දෙනවා. මොකද වෙන්නේ? අර ළමයා හැමදාම අම්මගේ සල්ලි අරන් ගිහලා කුඩු ගහනවා. සිගරට් බොනවා, අරක්කු බොනවා. එතකොට මොකද වෙන්නේ? සල්ලි දුන්නට පළක් වෙනවද? දවසකට දහස් ගාණක් හොයනවලු ඒ යාචක අම්මා. ඒක අරගෙන ගිහිල්ලා අර මිනිස්සයා කුඩු ගහනවා. එහෙමනම් අපි ධර්මයෙන් මිස තව කෙනෙකුට සහනය දෙන්න කල්පනා කරන්න හොඳ නැහැ. ධර්මයෙන්ම ප්‍රමුඛ කර තියෙනවා. මොකද ධර්මය උදා කරනවා කියලා කියන්නේ එයාගේ ඇස් දෙක පාදනවා ලෝකේ දකින්නේ. ජීවත් වෙන්න ඕන විදිය පාදනවා. ඒ නිසා ධර්මය වඩා වැදගත් වූ ධර්මයේ දෙනවා. ඇරෙන්න වෙන දෙයක් දෙන්න හිතනවා නම් කෙනෙක්ගේ යහපත වෙනුවෙන්ගේ නියම ත්‍යාගය නොවේ, පරම ත්‍යාගය, පරම දාණය, පරිත්‍යාගය ධර්මය. එවනම් ඔබේ ඥාතිවරයට, ඔබේ අම්මට තාත්තට, ඔබේ හිතවතට, මහත්මයට, නෝනට මොකද දෙන්න තියෙන්නේ? ධර්මය. හිමින් සැරේ පොඩ පොඩ හරි ධර්මයේ දෙන්න. රේඩියෝ එකක් අරන් දෙන්න. පෙන් ඩ්‍රයිව් එකක් අරගෙන හදලා දෙන්න. මන ටිකක් අහන්න කියලා යොමු කරවන්න. සැහැල්ලුවෙන් හිතන්න, සහනශීලීව හිතන්න. කිසි දෙයක් තදින් ගන්නට එපා. බුරුලින් ගන්නටත් එපා, අතහරින්නටත් එපා. වීණාවක් වයින්කොට ලස්සන හඬක් මතුවෙන විදියට, ලස්සන ආකාරයට ස්වරය මතුවෙන විදියට ඒ දඬු කෑල්ල මනාකොට ඒ තත්වල ඕ ගස්ඨණය කරන්න ඕන. එහෙම නැතු ඒ ස්වරය ගන්න බෑ. කට්ටිය කියනවා අනේ මමත් මේකෝ බන අහනවා අහනවා, තාම ලස්සන ස්වරයක් ආවෙම නෑ, ටිකක් මගේ ස්වරේ එච්චර හරි නෑ, ටිකක් කරගසයි තාම. එනයන් තාම පුරුදු වෙන කාලේ තාම ස්වර මතුවෙන්නේ නෑ. බලන්නකෝ වීණාවක් අරගෙන නිකන් අතුල්ලන කෑස් ගන්නවා. කිසි යන්නක් නෑ. හරි අප්පිරිය පුරුදු නැති කෙනෙකුට පොඩ්ඩක් වයන්න කියන්නේ. කන් දෙක ඇඟිලි ගහගන්න හිතෙනවා. ඒත් පුරුදු කෙනෙක් වයින්ව අහගෙන ඉන්න බලන්න. ඇඬෙන්න, ඇඟේ ලෝම කෙලින් වෙන්න, සමාධිගත වෙන්න, උන් හිටි තැන් අමතක වෙන්න වයන්න පුළුවන් අය ඉන්නවා. එහෙමනම් ඔබේ මනස ඔබ සුසර කරගන්න විදියට, උහුණු කරගන්න තරමට තමයි ඒකේ තියෙන ආශ්චර්ය මතුවේ. දැන් මේ වචන අතර ඇහුනද ඔබට බුද්ධ භාෂිතය? ඔබ සනහන්නේ යන්නේ බුද්ධ භාෂිතය. මේ වචන අතර දෘෂ්ටි නැත, සංකල්ප නැත, වචන නැත, අකුරු නැත, පද නැත, සූත්‍ර නැත. හොඳක් නරකක් නැත, රෑ දවාලක් නැත, කාලයක් නැත. ඇත්තෙන්ම මේ බණ සත පහක වැඩක් නැත. කාල කන්‍යා පරිවර්තනයේ විය යුතුයි අකාලයේ කන්‍යෙක් බවට. දැන් එක පිරිසක් ඉන්නෝ කාලකන්ණිය. අනිත් කට්ටිය කවුද? අකාලකන්ණිය. දැන් මම වැටෙන්නේ අකාලකන්ණියකට. කාලයක් නැති දේ භුක්ති විඳිමින් ජීවත් වෙනවා. අනිත් අය කාලය ඇති දේ ඇති තුන කාලය තුල කාලයේ ඒ භුක්ති විඳිමින් ජීවත් වෙන මං අකාලීය කන ධර්ම අවබෝධය නොයිච්චය කාලය කන. ඒ නිසා අකාලීය කන කාලය අත්හරින්න ලේසි නෑ. ඉතින් මිනිස්සුෙකුට පැන ගන්න මේ පැය 24න් එහාට පැය 24න් එහා ලෝකයක් තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවද? පැය 24 තියෙන්නේ ලෝක බෝලේ ඇතුලේ. ලෝක බෝලෙන් එහා පැය 24 පවතින්නේ නැහැ. කාලේ මායාවක් කියලා වෙනවනේ නේ? කාලේ මායාව. තථාගත බුදුහාමුදුරුවෝ මේ ධහම තනියෙන් අවබෝධ කරගත්තේ කොහොමද කියලා ඔබට පුදුම හිතෙන්නේ නැද්ද? මිනිස්සෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය කරන ඉන්ද්‍රියන් හැදිලා නැහැ. රූප බලන්නයි, ශබ්ද අහන්නයි, ගන්ධ ලබන්නයි, රස ලබන්නයි, ස්පර්ශ ලබන්නයි, ඒවා තුළ සංකල්පන ඇති කරන්න හිතකුයි විතරයි තියෙන්නේ. මේ ඉන්ද්‍රියන්ට කිසිසේත්ම ගෝචර නොවන්නා වූ මේ ධර්මයේ ලෞතුරා බුදු කෙනෙක් මේ මිහිතලයේ මත මුලින්ම අවබෝධ කරගත්තා කියලා කියන්නේ මේ මහ පොළොව කම්පණය වෙන දෙයක්ම තමයි. අහස ගිගුරුන් දෙන වැඩක්ම තමයි. ගහ කොළ පවා මැලදොළ පවා ඒ සුවඳ අඳුරනවා නියතයි. මොකද හේතුව? ඒ තරම් ප්‍රබලයි. ඒ තරම් ආශ්චර්යයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියන නමට සමහර අයගේ ආගම පොඩ්ඩක් වෙනස් උනායි කියලා මේ ආගමේ මේ රටේ ඉද්දි පවා සමහර වෙලාවට දැස් අත් දෙක එකතු වෙන්නේ නැහැ මේ වඳින්න. සමහර අය ඉන්නව නේද? මුස්ලිම් අය, කතෝලික අය, Hindu සමහර අය ඉන්නවා. අපි බුදුහාමුදුරුවෝ ඒ මොකද්ද ඒකේ අදහස් වෙන්නේ? ඒගොල්ලන්ගේ පාපය. මන්න කියන්නේ ජේසුස් වහන්සේට උනත් Tamanට අත් දෙක එකතු කරලා මඩ වඩා සීලයෙන් ගුණයෙන් උසස්න වඳින්න කිසි ප්‍රශ්නයක් නැහැ. ගරු කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අනිත් අයටත් හැකියාව තියෙන්න ඕන. මොකද්ද? බුදුහාමුදුරුවෝ ඉස්සරහා තමගේ අත් දෙක එකතු කරලා වඳින්න. නැත්තම් ඒ දැහත් ඒ සිත හරි අවාසනාවන්ත තත්ත්වයකදී ඉන්නේ. මොකද්ද එකෙන් අදහස් වෙන්නේ? බුම්මගෙන අත් දෙක පාද්ද හෙලාගෙන අනිත් ඔක්කොම වඳිද්දි අත් දෙක පිටිපස්සට කරගෙන සද්ද නැතුව ඉන්නවා කියන එක අදහස් කරන්නේ. මොකද්ද? මහා වාසනාවන්ත ගුණයක් ලක්ෂණයක් එතන පෙන්නුම් කරන්නේ. එහෙමයි මම දැකලා තියෙනවා. මමගේ මාගම මේකයි කියලා ඉවරලා මේ ලොවක් සනසපු බුදුහාමුදුරුවන්ට පූජා කරපු රටේ ඉඳගෙන මේ බුද්ධ භූමියේ ඉඳගෙන අඩුම තරම මේකත් හිතමු හරි බුද්ධ භූමිය එක නොවුණත් තැනක ඉඳගෙන මේ උත්තරීතර මහා සිල්වතානන්ට ගුණවතානන්ට දෑත් ඔසවන්න බැහැ කියන්නේ පුජ්‍යලාගේ ජීවිතයේ තියෙන පොඩි පහේ අකුසල කර්මයක් නම් නෙමෙයි. මොකද හේතුව බුදුහාමුදුරු කෙරෙහි සද්ධා මාත්‍රයක් හරි ඇති කරගන්න පුළුවන් නම් එයාටත් ස්වර්ගයේ යන්නට සුගතියට යන්නට අවකාශය ලැබෙනවා. ඒ නිසා සද්ධාව තියෙන එක හදවතින් එන්න ඕන. හැබැයි නැත්තම් සමහර අය ධනෙස් පොල් කටු ගෙවෙනකන් ධන ගහනවා. හදවතේ මුකුත් නැහැ. එහෙම තියෙනවා. ඒව වැඩක් නැහැ. ඒ නිසා හදවත තුල ඒක නැගෙන්න ඕන. අද්දක පිටිපස්සර කරගෙන හිටියත් කමකුත් නැහැ. හදවතේ ගුණය ඇති වෙන්න ඕන. හැබැයි ඉතින් එහෙම අද්දක පිටිපස්සර කරගෙන ඉන්න පුළුවන් කමකුත් නැහැ. හදවතේ ගෞරවය ඇති වෙනවනම් ඇති වෙනවනම් ඒක කිසි ප්‍රශ්නෙකුත් නැහැ. ඒ නිසා මේ සියලු දෙනාටම කියන්නේ බුදුහාමුදුරන්ට අධ්‍යාත්ම එකතු කරලා වඳින්න හැකියාව තියෙන්න ඕන. තමන්ට වඩා ගුණෙන් නුවණින් වැඩි අය තවත් සිල්වතුන් ගුණවතුන් ඉන්නවනම් ආගමිකයෝ ඉන්නවනම් ඒගොල්ලන්ටත් ගරු කරන්න. ඒගොල්ලන්ගේ මිත්‍යා දෘෂ්ටික පසුගාල එකතු වෙච්ච දේවල් තියෙනවා. ඒවා අයින් කරලා දාලා හොඳ දේ ගන්න. ඒකට කමන්නේ. බුද්ධාගමේ වුණත් අපි කියන්නේ නැහැනේ ඔක්කොම බුද්ධාගමේ නාමයෙන් ආපුව ගන්න කියනොද? එහෙම ගන්න යන්නේ පාපෝ. මේවා කවලම් කරලා එහෙමේ කරලා අච්චාරු කොල්ල එවල තියෙන්නේ. එව ගන්න ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසාම තමයි බුදුහාමුදුරු පැහැදිලි කරේ පරම්පරාවෙන් ආවට පොතේ තිබුණට කියන විදියට ගන්නෙ නැතුව නුවණින් තථාගතයන් වහන්සේගේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ ක්‍රමවේදයකින් ආත්ම සංවේදීව අවබෝධයෙන් ඇති කරගන්නේ කියන කාරණේ. ඒක තථාගතයන් වහන්සේ වචනේ ලබා දුන්න හේතුව අනාගතයේදී මේ මිනිස්සු අන්ධ විශ්වාසයන් වලට ලක් වෙයි කියන හේතුව. පිනතුනේ මට උමනා කලේ නෑ සංසාර ලබනාත්මේ නූපදීන්නේ කියලා අදහසක් ඇති වෙන්නේ. මට මේ ධර්ම අවබෝධය කරගන්න ගමනේ මේ තරුණ කාලෙදී එහෙම අදහසක් ඇති වෙන්නෙමත් නෑනේ. මොකද ජීවිතේ එහෙම ප්‍රශ්නයක් නෑ. අපිට අවශ්‍ය වෙනවා මේ මනසේ ඇතුලේ ඉන්නව මොකද්ද? කෙනෙක් දඟලන එක්කෙනෙක්. එයාව තමයි මට අහු වුනේ. નિરાයාසී ජීවත් වෙන්න, සැනසෙල්ල ජීවත් වෙන්න ආස කරපු කෙනෙක්. සැනසෙල්ල තමයි අපි හැම දෙයකින්ම හොයන්නේ. දැන් පොඩ්ඩක් ඇවිදලා බැලුවා හැම පැත්තකින්ම සැනසෙල්ල තියෙනවද කියලා. නේද? රස්සාවක් කරලා බැලුවා, පොඩ්ඩක් ව්‍යාපාරේ මේ කරලා බැලුවා, ඊට පස්සේ පොඩ්ඩක් රඟපාලත් බැලුවා. පුළුවන්ද කියලා දන්නේ නැහැ මම නළුවෙක් කියලා නේ කන්නේ. දැනුත් නළුවෙක් නමයි නේද? ඉතින් ඒ නිසා පොඩ්ඩක් බැලුවා මේ සැනසිලිදායක තියනවාද? ඒ කිසි දෙයක් නැහැ. ඒ නළුවන්ගේ අර තිරේ ඉස්සරහා පේන සුන්දරත්වේ නැහැ කියලා මම දැනගත්තා. ඇක්ෂන් කිව්වම hina වෙන්න ඕන. කට් කිව්වම ටක් ගාලා නතර කරන්න ඕන. මං කිව්වා මේ මොකද්ද මේ වැඩේ? මේ සැබෑ ජීවිතය නෙවෙයි රංග මණ්ඩලේ තව රංග මණ්ඩලක් හදනවා. ඇක්ෂන් කිව්වම hina වෙනවා, කට් කිව්වම ඩොක් කරලා නතර ගන්න. ඉතින් ඒ නිසා ඒක මහා එපා වෙන මහා දුෂ්කර මහා ගිනි ගොඩක්. ඒක කිසිම යථාර්ථයක් සුන්දරත්වයක් සොඳුරු බව නෑ. මහ බුදුම වාසනාවන්ත මේ ජීවිතයක් කියලා මට නම් හිතුනේ. මොකද කාලයක් නෑ, වෙලාවක් නෑ, නිදා ගන්න තැනක් නෑ, කන්න තැනක් නෑ, වැසිකිලි කැසිකිලි කරන්න තැනක් නෑ. හැමදාම අනුන්ගේ තැන්වල අතන මෙතන මහපාරවල් වල නැවෙයිද ඉන්නේ රංගන ශිල්පියෝ. ඉතින් ඒක මහ බුදුම එක්තරා විදියට සාපයක් කියලා මට හිතුණා. ඉතින් ඒ වයින්ොත් අයින් වෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි අවබෝධය තුළ වෙනස් වීම. මේ ජීවිතවල යථාර්ථයක් නැහැ කියලා තේරෙනකොට ඒවෙන් ඉවත් වෙන්නේ නැහැ කියලා ලැබෙනවා. ඒ නිසා මෙහෙම කියලා රංගපෑමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණා. වේදිකාවේ රංගපෑමත් සංසාරේ රංගපෑමත් නතර කරලා. මොකද ඇස පෑදුනා, නුවණ උදා වුණා, ලෝකේ විද්‍යාව පහළ වෙනවා, දර්ශනය පේනවා. මේ සිත තුළ තියෙන මායාවට හසු වෙන්නට තේරුමක් නැහැ. උදුරා දැමිය යුතුයි තම අධ්‍යාත්මික තණ්හාව, උපාදානය, මමත්වය සපුරා ඉවත් කළ යුතුයි. ඉවත් කිරීමට නම් ඔබ මනෝ සංචේතන ආහාර නොසැපෙන්නේ නැති ධර්මය අහන්න ඕන. දැන් චේතනාව ඉක්මව දහමක් මේ දේශනේ. මේ වචනේ චේතනාව ඉක්මව දහමක්. ඒ නිසා ඔය තේරෙන්නේ නැහැ කියන්නේ මොකද සමහර අය? ඇයි ඒ තේරෙන්නේ නැහැ කියලා කියන්නේ? චේතනාව ඉක්මවපු නිසා. තේරෙන්නේ නැහැ කියලා කියන්නේ ওই ධර්මයේ වේදනාව ඉක්මවපු නිසා. තේරෙන්නේ නැහැ කියලා කියන්නේ හාමුදුරන්ගේ ධර්මයේ ලෝකෝත්තර නිසා. එහෙමනම් ඔබ නොතේරෙන ධර්මය මහන්න. පැහැදිලිද මම කියු කාරණේ? ඔබ පිළිගන්නවද? ඔබ තේරෙන්නේ නැහැ කියලා කියන්නේ විඳින්න බැරි වෙනකොට. තේරෙන්නේ නැහැ කියන්නේ අරමුණු කරගන්න බැරි වෙනකොට. තේරෙන්නේ නැහැ කියලා කියන්නේ චේතනාවකට ග්‍රහණය කරගන්න බැරි වෙනකොට. එහෙමනම් ඔබ කළ යුතු කාර්යය කොහොමද? නොතේරෙන ධර්මයේ මහන්න. හැබැයි මේ නොතේරුම අනිකුත් අර බාහිර දේවල් නොතේරෙනවා කියන ක්‍රමවේදයට නෙමෙයි. මේ නොතේරෙන කම ඇතුලේ සැනසෙල්ලකුත් තියෙනවා. ඒක නිසා නෙමෙයි පිරිස ඉන්නේ. නකොඩ වයින් ටික පිරිසයි ඉන්නේ. ඒකට නුවණ පෑදින්නේ මොකක් හරි යාළුවෙක්, මිත්‍රයෙක්ගෙන්, අවබෝධය ලැබූ කෙනෙක්ගෙන්, විශ්වාසවන්තනීය ආරංචි මාර්ගයක් එක්ක හිතට ලැබුණාම තමයි මේ නොතේරෙන ගමන යන්නේ. නැත්තම් යන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. එහෙම නැත්නම් ලොකු නුවණක් තියෙන්න ඕන. එනිසා නොතේරෙන ධර්මය අහනවා කියලා කියන්නේ ධර්මයේ නොතේරෙන බව, අර බාහිරේ නොතේරෙන බව කියලා කියන්නේ අර්ථයක් නැති දේවල් වලටනේ. මේක අර්ථ පූර්ණේ නිසා, අර්ථ ඉක්මවා ඇති නිසා නොතේරෙන. අහනවා කියන්නේ ඔබේ හැම මොහොතකම මනෝ සංචේතන ආහාර අඩු කරනවා. මනෝ සංචේතන ආහාර අඩු කරන් අඩු කරන් අර ඇතුලේ ලොකුවට මහතට හැදිලා ඉන්න මහත බබෙක් ඉන්නවා. කවුද? මමත්වය. එයා චුට්ට චුට්ට චුට්ට චුට්ට කෙට්ටු වෙනවා. කෙට්ටු වෙලා අවසානයේ එයා කියනවා, මෙයාලග නම් ඉඳලා වැඩක් නැහැ, මෙයාලග කෑම නැහැ, දැන් මං දිරනවා. මෙතින් හොස්කාල යනවා. යන්න කෙනෙක් සතේ පුජ්‍යලයක් නැහැ. ඔය ආමඳුරු කියපු විදිය මෙතනින් ඒ දෘෂ්ටිය නිදහස් වෙලා යනවා. නිදහස් වෙලා ගියාට පස්සේ එතන ඉඳලා දැනනවා යාන්තම් ඇති මේ යකා මෙතනින් ගියා. සක්කාය දිට්ඨිය. ඊට පස්සේ මහසෝන් දිට්ඨිය, සීරි යකාගේ දිට්ඨිය. දැන් කටරින්ද යවන්න පුළුවන් සීරි යකාගේ දිට්ඨිය යවන්න පුළුවන්, මහසෝන් දිට්ඨිය යවන්න, කළු කුමාර දිට්ඨිය යවන්න, සුදු කුමාර දිට්ඨිය යවන්න පුළුවන්, ඔක්කොම යවන්න පුළුවන්. සක්කාය දිට්ඨිය යවන්න, සක්කාය දිට්ඨිය යවන්න බෑ. මොකද හේතුව? කටඩියට සක්කාය දිට්ඨිය තියෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙන්න තොවිලයක් නටන්න පුළුවන්. ඒ නිසා අපි හරියට බෙරේ වයනවා, ආතුරේ හරියට නටන්න ඕනේ. සක්කාය දිට්ඨිය දුර වෙන දුරම හරියට බෙරේට හුම්කන් දෙන්න, පදේට නටන්න යකා අනිවාර්යෙන් දුවන. සක්කාය දිට්ඨිය දුර වෙන සංඥාවෙන් තල්ලු කරන්න බෑ. සංඥාවෙන් ඉහිලෙන්න ඔබම යන්න ගිනි ඇවිලෙන මොහොත කොයි වෙලාවේද කියලා කියන්න බෑ. ඒ මොහොතේ ඇවිලෙයි. එහෙනම් හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.